2015 වසරේ 4 මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන. සද්ධර්මය කියලා කියන්නේ වචනයකින් ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් නොවේ. වචනවලින් ගනුදෙනු කරන්න බැරි දෙයක්. ඒක එහෙම තමයි. උදාහරණයක් වශයෙන් කියවතොත් සෙනෙහස, ආදරය, දයාව, කරුණාව, අනුකම්පාව වැනි දේවල් වචනයෙන් ගනුදෙනු කරන්න පුළුවන්ද? හොඳයි, වචනවලින් කෙනෙකුට අනුකම්පා කරන්න එහෙම පුළුවන් කමක් නැහැ. ඒක හෘදයාංගම සිද්ධියක්. ඊට අනුගත වූ වාචික ස්වરૂපයක් ගමන් කරන්නේ සිත මුල් වෙලා. ඒ වගේම තමයි ධර්මය. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ සමයේ විශාල පිරිසකට ධර්මයේ දේශනා කරන ඒ අතරින් කීප දෙනෙක් ධර්ම අවබෝධයට පත් වෙනවා. ඒ හෘදයාංගම ධර්මය ග්‍රහණය කරගන්න කෙනා ධර්ම අවබෝධයට පත් වෙනවා. අපි ඇලමින් ගැටෙමින් සටන් වදමින් කරුණාව, දයාව, මෛත්‍රිය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම ඔය ඔක්කොමත් එක්ක ජීවත් වෙන්නේ ඉන්ද්‍රයන් තුල, මනස තුල. ඉතින් බණ අහන්නේ ඒ පුජ්‍යලයාම තමයි. ඉතින් ධර්මය අහලා යමෙක් තේරුම් ගත යුතුයි, මේ ලෝකය මෙන්න මේක තමයි ලෝකය, මේ තමයි මම සැරිසරන ලෝකය, මම ජීවත් කරවන ජීවත් වෙන ලෝකය. ලෝකයෙන් ගන්න දෙයක් ඇත්තෙම නැහැ. ලෝකයෙන් ගන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ ලෝකය ගැන සොයලා සොයලා සොයලා ලෝකය තුල ගන්න තැනක් නැහැ. ලෝකයේ කොතන සැඟුණත්, කොතනටපත් වුණත් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සයෝ තියෙනවා දුටුවා. ඒ කියන්නේ ලෝකය තුල පීඩාව තියෙනවා දුටුවා. සුවිශේෂී ගවේෂණයක් කළා. ඒ තමයි ලෝයෙන් එතර වීම, ලෝකයෙන් එතර වීම. මොන ලෝකයද? මේ අපි පරිහරණය කරන සමස්ත මානසිකත්වය. ඒක තමයි ලෝකය. වෙන කොහෙවත් හොයන්න යන්න එපා. ලෝකය අපි භාවිතා කරන සමස්ත මානසිකත්වයේ ලෝකයයි. ඇලෙන, ගැටෙන, වරක ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, තව වරක වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, ගැටීම් මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝකය තුල. වේලාවක සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවල් විඳිනවා. වේලාවක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්නවා. තා වේලාවක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගන්නවා. මේ සියල්ල සම්මතයේ සාදාගෙන තියෙන්නේ ලෝකය තුල, ලෝකයේ මිනිසු. ඉතින් ආර්ය ශ්‍රාවකත්වයක් කියන්නේ සම්මතය තුල පිහිටා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. සම්මත දර්ශනයක් තුල ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. සම්මත ධර්මයක් පුරුදු කරන කෙනෙක් නෙමෙයි. මේ සියලු සම්මත ලෝකයෙන් එතර වූ කෙනෙක්. ලෝයෙන් එතර වූ, ලෝකෝත්තර වූ. ඒ සුවිශේෂී වචනයම ඇති කෙනෙක්ගේ සම්මර්ෂණයට, යහපත් කල්පනාවට එකතු කරගන්න, පරිශ්‍රණයට එකතු කරගන්න. ලොවින් එතර සොයන්න ඔබ. ඒ කියන්නේ පේනවනම් ඒ ලෝකය, පෙනීම ඉක්මවයිද ඒ ලෝකෝත්තර, ඇහෙනවනම් ඒ ලෝකය, ඇසීම ඉක්මවයිද ඒ ලෝකෝත්තර, ආග්‍රහණය වෙනවනම් ඒ ලෝකයයි, ආග්‍රහණය ඉක්මවයිද ඒ ලෝකෝත්තර, රස දැනෙනවනම් ඒ ලෝකයයි, රසයේ ඉක්මවයිද ඒ ලෝකෝත්තර, ස්පර්ශ දැනෙනවනම් ලෝකයයි, ස්පර්ශ ඉක්මවයිද ලෝකෝත්තර, සිතිවිලි චේතනා කර්මයක්ද ඒ ලෝකය, චේතනාව ඉක්මවයිද ඒ ලෝකෝත්තර. වචන ග්‍රහණය කරයිද, වචන කතා කරයිද, වචන තුල පිහිටයිද ඒ ලෝකයයි, වචන ග්‍රහණය නොකරයිද, වචන කතා නොකරයිද, වචන ඉක්මවයිද ඒ ලෝකෝත්තරයි. අපි කල්පනා කරන හැම දෙයක්ම මට දැනෙන්න ඕන. සාමාන්‍ය කල්පනාව තමයි මිනිස්යාගේ හැම දෙයක්ම මට දැනෙන්න ඕන. දැනෙන්නේ නැත්නම් ඒක වැරද්ද. මට කාටද දැනෙන්න ඕන? ඒකත් නිකම්ම නිකන් දැනීමක් බෑ. මටම දැනෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. ඉතින් පින්නතුනි කල්පනා කරන්න, මටම දැනෙන්න ඕන කියන ගවේෂණයක නම් ඔබ මා සිටින්නේ. අපිට ලෝකයම හැමදාම මුණ ගැහෙන්නේ. ලෝකයෙන් එතර වූ ස්වභාවය අපිට මුණ ගැහෙන්නේ. මටම හැමදේම දැනෙන්න ඕන, මමම හැමදේම විඳින්න ඕන. ඒ සීමාව තුළ, ඒ සංකල්පනාව තුළ සිටිද්දී අපිට ලෝකෝත්තර බව මුණ ගැහෙන්නේ. මටම හැමදේම දැනෙන්න උමනාවක් නෑ, මමම හැමදේම දැනගත් යුතු උමනාවක් නෑ. නිවන් දකින්න එකත් මමම දැනගන්න ඕන කියලා කල්පනා කළොත් කොහොමද මමත්වයේ ඉක්මවා නිවන අවබෝධ කරගන්නේ? මමත්වයේ නැති අවස්ථාවකුයි නිවන කියලා කියන්නේ. මමත්වයේ නැති අවස්ථාව කොහොමද මම දැනගන්නේ? මට දැනෙන්නේ සත්‍ය අවබෝධය මට සිද්ධ වෙන්නේ නැහැ. මට සිද්ධ වෙනව නම් ඒ පුජ්‍යල අවබෝධය. දැන් ආගම් වල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සුන්ට සත්‍ය අවබෝධ නැත්තේයි. ඔවුන් මේ ආගම අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මට මේ ආගම තේරෙන්න ඕන, මගේ ආගමේ විදියට දකින්න ඕන. එවිට සත්‍ය පලා යනවා. සත්‍ය අවබෝධ වෙන්න ඕන, ඒක මට සිද්ධ වෙන්න ඕන කියන අදහස නෙමෙයි. මම කියලා අපි අරගෙන තියෙන්නේ අසත්‍ය. ඒ අසත්‍ය මුලින්ම Taman රැගෙන ඊට පස්සේ මට අවබෝධ වෙන්න ඕන කියලා යමක් හිතනකොට යා අසත්‍යයට අසත්‍යයක් එකතු කරනවා. මම කියන සංකල්පයේ මොන රාමුවෙන්ද ගොඩ නැගිලා තියෙන්නේ? ඒ රාමුවට අනුරූප වූ රාමුවක් එකතු කරනවා. අසත්‍යයට අසත්‍යයේ දර්ශනයක් එකතු කරනවා. සත්‍ය සත්‍ය විදියට පවතිනවා. සත්‍ය දකින්නට බෑ ස්ත්‍රියක් හැටියට, පුරුෂයෙක් හැටියට, ආගමිකයෙක් හැටියට, ජාතිකයෙක් වර්ගිකයෙක් හැටියට. අපි ඔක්කොම එකයි කියන තැනට ඇවිල්ලා හරි සත්‍ය දකින්න බෑ. ඒ සියලු බන්ධනයන්ගේ නිදහස් වූ විටයි සත්‍ය දකින්න පුළුවන්. නිදහස් වෙන්නේ කොහොමද? අපි තුල තියෙන තණ්හාව ගැට ගහ ගන්නා වූ ස්වභාවය මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ අවස්ථා මානසිකත්වය. මේ මානසිකත්වයේ තණ්හාව නැමැති බලයෙන් ගැට ගහ ගන්නවා. මේ ගැට ගහ ගන්නා වූ ස්වභාවයෙන් අපි නිදහස් වෙනකොට, ඒ මිදෙනකොට මනස ලිහිල් වෙනවා. මනස මේ විශ්වය පුරා විසිරී යනවා. තණ්හාව දුරු වෙන විට මෘදු බවට පත් වෙනවා මනස. ඒ මෘදු වීමෙන් මනස සමස්ත විශ්වය හා සමාන බවට පත් වෙනවා. ඝනීභවනය වූ අයිස් කැටයක් පිඟානකට දාලා ඔබ මේ මද්දහනේ අවුවේ තියලා තියන්න. ඝන වූ ඊටාම ශවිමත් වූ අයිස් කැටය මුලින්ම ජලය බවටද, ඊළඟට වාෂ්ප බවට පත් වෙලා අපිට ඒ අයිස් කැටය කොහෙද ගියේ, කොතනද ගියේ, නැවත එකතු කරන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරි විදිහට මේ විශ්වගත වෙනවා. ඒ වගේ අපි මේ මනස ඝනීභවනය කරන යම් ශක්ති ස්වභාවයක් තියෙනවද? ඒ තණ්හා බලය දුරු කරනකොට අපි සීතකරණ එක දාලා තිබුණා. ඒ සීතකරණය තුලින් කරන්නේ නිතරම ඒ තණ්හාව හැටියට භාවිතා කරන්න පුළුවන්. ඒ ඝනීභවනය ඇති කරනවා. ඒ කැටි කරන ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවිකත්වය බලනකොට වාෂ්පය ඇහැට පේන්නේ නැති දෙයක්. මේ මහා පෘථුවියත් එහෙම දෙයක්. මහා පෘථුවියත් එහෙම දෙයක්. මේ මහා පෘථුවියක් සෑදුනා කියලා කියන්නේ ග්‍රහ ලෝකයක්, මේ සිකරට් එකකින් පිට වෙන දුමක් වගේ සියුම් තත්වයකින්. එතනනොත් එහාට විද්‍යාඥයන්ට යන්න සිද්ධ වෙයි. එතනින් එහාට ගිහිල්ලා මේ වාෂ්පීය ස්වභාවයක් වගේ හැට පේන්නේ නැති තත්වයක්. ඒ තත්ත්වය හැදෙන්නත් යම් ගණී භවනයක් තියෙන්න ඕන. එතනනොත් එහා දෙයක් පවතිනවා. අපේ මනසත් ඒ ආකාරයෙන්ම තමයි ක්‍රමානුකූලව ගණී භවනයේ බවට පත් වෙලා තියෙන්නේ. එනිසා අපි තණ්හාව දුරු කරනවා. තණ්හායි ජායති සෝකෝනේ, තණ්හාව දුරු කරනවා. කොහොමද? ගැට ගහ ගන්න ස්වභාවය දුරු කරනවා. කොහොමද ගැට ගහගන්නේ? යම් තාක් මේ ලෝකේ දේවල් තියෙනවද අපිට කියන්න පුළුවන්, ඒ හැම දෙයක්ම අප ගැට ගහගත්ත දේවල්. ඔබ ළඟ නැහැ ගැට ගහගත්ත නැති දෙයක්. ඔබ ළඟ තියෙන්නේ ගැට ගහගත්ත දෙයක්. අප කාලඟත් තියෙන දේ නම් තියෙනවනම් ඒ ගැට ගහගත්ත දෙයක්. ඇලීම සේම ගැටීමද ඔබ ගැට ගහගෙන. ආදරය කරුණාව සේම වෛරය ක්‍රෝධයද ඔබ ගැට ගහගෙන. ප්‍රිය මනාපත්වය සේම අප්‍රිය අමනාප ස්වභාවයද ඔබ ගැට ගහගෙන. ආගම ධර්මයේද ගැට ගහගෙන අල්ලගෙන. ඉන් පසුව මේ ස්වභාවය පේන්නේ නැතිව යනවා. ඇස් වැහෙනවා. චේතනාවකින් නිර්වචනයක් ලබා නොදී සිටිය යුතුය. දැන් ඔබ ලොවට නිර්වචනයක් ලබා දෙනවා ඇති. ජීවිතේට නිර්වචනයක් ඔබ ලබා දෙනවා. සමහර අයගෙන් අහුවාම ජීවිතය දුකයි කියනවා. ඒ ඔහුගේ ජීවිතය පිළිබඳව නිර්වචනය. කුමක්ද අප ගත යුත්තේ? සත්‍ය වශයෙන් කුමක්ද අප ගත යුත්තේ? සත්‍ය වශයෙන් ගන්නට අපට වැලි ඇටයක් දුහුවිල්ලක් හෝ දුමක් හෝ වාෂ්පයක් මට්ටමක්වත් නැහැ පිළිතුර. සත්‍යයකට වාෂ්පයක්වත් ගන්න පුළුවන් කමක් නැහැ. සත්‍ය නම් ඒක නොවෙනස්ව තියෙන්න ඕන. නොවෙනස්ව තියෙන දෙයකටයි සත්‍ය කියලා කියන්නේ. වෙනස් වෙන දෙයකට සත්‍ය කියන්නේ නැහැ. ලෝකේ සත්‍ය කියලා කියන්න පුළුවන් වෙනස් වෙන දෙයකට. පරමාර්ථ වශයෙන් සත්‍ය කියන්න ඕන නොවෙනස් වෙන දෙයකට. කුමන ආකාරයකින්වත් යම නොගන්නා වූ ස්වභාවය සත්‍ය ලබා ගැනීම කියලා කියනවා. නිර්වචන කිසිවක්ම නැත. දැන් ආගමෙන් ආගමට නිර්වචන දහස් ගානක්. සියලු නිර්වචන නිස්කාරණයි. අපරාධේ. ඒ සියල්ලක්ම මනෝමය, මනසින් හදාගත්ත නිර්වචන. කෙනෙකුට සත්‍ය අවබෝධ වීම නොවේ. කෙනෙක් නොමැති වීමෙන් සත්‍ය අවබෝධය ඇති කරගත යුතුය. කෙනෙකුට සත්‍ය අවබෝධය නොවේ. කෙනෙක් නොමැති වීමෙන් සත්‍ය අවබෝධය ඇති කරගත යුතුය. තමා තුළ කෙනා හැදුනොත් බාහිර කෙනා හැදෙනවාමයි. තමා තුළ රූපය හැදුනොත් බාහිර රූපය සෑදෙනවාමයි. තමා තුළ සංඥා හටගත්තොත් බාහිර සංඥා තමන්ට පැමිණෙනවාමයි. ධර්මයේ තුල පිහිටන්න ආකාරයක් නැත. සියලු ආකාර ලෝකයට අයිති. ධර්මය ප්‍රගුණ කරන්නට ක්‍රමවේදයක් නැත. ධර්මය ප්‍රගුණ කිරීමක් නැත. ඒ ආකාරයෙන් ප්‍රගුණ කිරීම තිබෙන්නේ. ඇත නැත. ඇද්ද නැහැ. නැද්ද? ඇත. ඇතද? නැත. නැද්ද? ඇත. ඇද්ද? නැත. දැන් ওই දෙකෙන් එකක ප්‍රශ්නයක් පිරිසකට ඇති වෙන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් මට මේ ඇද්ද කියන එක තේරෙන්නේ නැහැ. සමහර කෙනෙක් කියන්න පුළුවන් මට නැද්ද කියන එක තේරෙන්නේ නැහැ. තවත් කෙනෙකුට මේ දෙකම ප්‍රශ්නයක් නෙමෙයි. ඇද්ද මට ඒ ප්‍රශ්නයක් නැද්ද? මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එවැනි කෙනෙකුටයි ලෝකයේ නිහඬව සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇතද ඇත නොව, නැතද නැත නොව. ඇතද ඇත නොව, නැතද නැත නොව. ඒ කියන්නේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක නන් නෙමෙයි. ධර්මයේ තුල වචන නැත. ඇත නැත, ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන මේ වචන කිසිවක් ධර්මයේ තුල නැත. සත්‍ය තුල වචන නැත. සත්‍ය තුල ආගම් නැත. සත්‍ය තුල ජාති වර්ග නැත. සත්‍ය තුල රටක්, ගමක්, පළාතක් නැත. අදහන්න කෙනෙක්වත්, අදහන්න දෙවියෙක් ශාස්ත්‍රවරයෙක්වත් නැත. නැතද? නොව. නැතද? නැත. වචනෙන් තේරුම් ගන්න යන කෙනෙකුට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒකට හේතුව මම මොන වචනය අල්ල ගම්ද මට තේරෙන්නේ නැහැ. ඔබ තවදුරටත් ඒ ආකාරයෙන් අපහසුතාවයටපත් වෙන්න ඕනමයි, ඕමනාමයි. තවදුරටත් ඒ අපහසුතාවයටපත් වීමෙන් ඔබ තේරුම් ගත යුතුයි වචන අත්හැරලා මට ගමනක් ආරම්භ කරන්න වෙනවා. වචන අත්හැරලා ගමනක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි විවෘත ස්වභාවික ගමන. සම්මා දිට්ඨි පිහිටි දෘෂ්ටි සමනය කරගත්, දුරු කරගත්, නිවැරදි දෘෂ්ටිය මත පිහිටි ස්වභාවයෙන් ගමන් කරන. කියන්නේ නිවැරදි දෘෂ්ටිය කියලා කියන එක තුල දෘෂ්ටි නැත. ඒ වගේම නිවැරදි දෘෂ්ටිය තුල පිහිටීමක් නැත. ඒක පිහිටන්න අවශ්‍ය නැහැ. නිවැරදි දෘෂ්ටිය දරා ගන්නට දෙයක් නැහැ. නිවැරදි දෘෂ්ටිය තුළ පවත්වන්නට දෙයක් නැහැ. නිවැරදි දෘෂ්ටිය තුළ රැක ගන්නට දෙයක් නැහැ. නිවැරදි දෘෂ්ටිය තුළ තර්ක කරන්න දෙයක් නැහැ. වාද කරන්න දෙයක් නැහැ. සම්මා දිට්ඨිය තමයි ලෝකේ තියෙන සැහැල්ලුම දැකීම. අසභාවිතා නොකොට දකින්න දැකීම. ආලෝකයේද අන්ධකාරයේද ඉක්මවා දකින දැකීම. යහට මේ ලෝකයේ ආලෝකයක් පේන්න පටන් ගන්නවා. මොකද්ද ඒ ආලෝකය? අන්ධකාරයක් නොවන ආලෝකයක් නොවන ආලෝකය. ඒක ඔබට විශ්ේ නෑ. මේ ලෝකයේ ඉන්න කිසිදු ආගමිකයෙකුට, ජාතිකයෙකුට, වාර්ගිකයෙකුට, රටක් රැටියෙකුට මේක විශ්ේ නැති පද්ධතියක්. ඉතින් ඔබ මේ ආගමිකත්වයෙන්, වාර්ගිකත්වයෙන්, ගෝත්‍රීය ඥාණයෙන් යම් මොහතක නිදහස් වේද, ඒ මොහොතේදී තේරුම් යන විශිෂ්ටයන්ට පමණක් වූ, පණ්ඩිතයන්ට පමණක් වූ ධර්මයක්. අඥානයෙකුට කිසිසේත් විශ්ේ කරගන්න බෑ. තරහ යනවා පමණයි. අඥානයෙකුට තරහ කේන්තිය උපදිනවා පමණයි විශ්ේ වන්නේ නෑ. දෘෂ්ටියක දැඩිසේ අන්ධභාවයකට කෙනෙක්පත් වුනොත්, එහෙම නැත්නම් ආගමක් විසින්පත් කළොත් අඥාන මෝඩ මිනිස්සෙක් දැඩිසේයට එළඹ ගැනීම නිසා, දැඩි ආසත්ත්ව දෘෂ්ටීන් හටගත්ත නිසා ඒ ආසත්ත්ව භාවයන් වලින් මියගොස් සපාගාමි වෙනවා. මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන දෘෂ්ටි පුරෝණව මිසක් තවදව මේ ලෝකේ නොයෙකුත් නොයෙකුත් ආගමක පූජකයෝ ආගම මිනිස්සුන්ගේ ඔළුව රිලැක්ස් කරන, නිදහස් කරන, ස්වභාවික නිදහස් චින්තනයකට පත් කරන ස්වභාවයක් නැහැ. ඒ නිසා ඔබට ලැබිලා තියෙන මහඟු අවකාශය ප්‍රයෝජනෙට ගන්න, දෘෂ්ටිවලින් නිදහස් වන්න. මේ දෘෂ්ටිය දාගන්න එපා, ඔබේ දෘෂ්ටි අස් කරන්න. එච්චරයි. මෙහෙන් දෘෂ්ටියක් ගන්නේ නැතිව ඔබේ දෘෂ්ටිය ඉවත් කරන්න. ටික වෙලාවක් ඒ පුහුණුව යෙදෙන්න. අපේ මනස තුළ, අපේ පුඤ්ජලත්වය තුළ තියෙන, දකින්න තියෙන ප්‍රධාන සාධකයක් මා කියන්නම්, හොඳට තේරුම් ගන්න. ඒ තමයි කන්ට්‍රෝල් එක, පාලනය කියලා කියනවා. එහෙම නැත්නම් ධර්මයේ කියන්නේ කම්ම කියලා. කම්ම සකසීම, ක්‍රියාව. මේ කම්ම කියන ස්වභාවය, පාලනය කියන ස්වභාවය, කන්ට්‍රෝල් කියන ස්වභාවය ඔබ තුල තියෙනවා. ඒකෙත් මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කරන්නේ? හොඳට තමයි විමසලා බලන්න. ඔබ ළඟ තියෙන කන්ට්‍රෝල් කියලා ස්වභාවයක්, ඒ කන්ට්‍රෝල් එකේ මොකද්ද ඔබ කරන්නේ? හැම මොහොතකම යමක් සමග ඇලීමක්, යමක් සමග ගැටීමක් තමයි කරන්නේ. එහෙම නැත්තම් ඒ පාලනය කියන තියෙන ස්වභාවය මධ්‍යස්තව පවතිනවා. ඉතින් මනුස්ස ජීවයක් ලැබපු මේ අපි හිතනවා මේ පාලනයකින් තමයි, ක්‍රියාවෙන් තමයි හැමදේම ලබන්නේ කියලා. නමුත් මේ අසිරිමත් මානසික සුවතාවය සොයාගත්තේ ක්‍රියාවෙන් ඉවත් වීමෙන්, කන්ට්‍රෝල් එකෙන් ඉවත් වීමෙන්. පාලනයෙන් ඉවත් වීමෙන් තමයි මේ අසිරිමත් ධර්මය සොයාගත්තේ. කෙනෙක් පාලනයෙන් ඉවත් වුණාම කෙනෙක් හිතන්න පුළුවන් එයාව පාලනයක් නැති මිනිස්සෙක් වෙනවා කියලා. කෙනෙක් පාලනයෙන් ඉවත් වුණාම එයාගේ මනස සංසිඳෙනවා. ඒක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන් කෙනෙකුට කම්ම නිරෝධාය සංවත්තති කියන සම්බුද්ධ වචනයෙන් තියෙනෙත් ඒක. කර්මය නිරෝධ කරනකොට මෙතන සංසුන් බව ඇති වෙනවා. කර්මයට බැස ගන්න තරමට අසංසුන් වෙනවා. ඒකට අපි කියන්නේ ප්‍රශ්න හැටියට වෙ තිබුණා වේ. පිළිතුරු හැටියට වෙ තිබුණා වේ. සත්‍ය විදියට තිබුණා වේ. අසත්‍ය විදියට තිබුණා වේ. මම මේ කිසි තැනක පිහිටන්න අවශ්‍ය නැහැ. සත්‍ය අයිතිත් ලෝකයට, අසත්‍ය අයිතිත් ලෝකයට. ලෝකෝත්තර භාවයේදී සත්‍ය අසත්‍ය නැත. දිට්ඨිය නිදහස් වූ, ද්වාකාරයේ නිදහස් වූ ස්වභාවයක් තියෙනවා. එයා මේ ලෝකේ තියෙන හරි වැරදි අතහැරපු කෙනෙක්. ඒ නිසා අර පාලනය කියන ස්වභාවයට එයා බැස ගන්න අවශ්‍ය කරන්නේ. එයාගේ ඥාණයෙන් එයා බැස ගන්නෑ. එතකොට පවතින විදියට පවතින්න දෙන්න ඕන කියලා දෙයක් අවශ්‍ය නැහැ. පවතිනවා නම් පවතින්නේ ක්‍රියාවයි. ක්‍රියාවෙන් තොර වූ ආට පසුව පැවැත්මක් නැහැ. ක්‍රියාවෙන් තොර වූ ආට පසුව පැවැත්මක් නැහැ. පැවැත්ම කියන්නේ ක්‍රියාව. රැඳී සිටින්න එපා, තරණය කරන්න එපා. අපිට මේ මනසින් එතර වෙන්න ඕන නම්, දුකින් එතර වෙන්න ඕන නම් මේක පිළිපදින්න වෙනවා. මොකන්ද? රැඳී සිටින්න එපා, තරණය කරන්න එපා. ඒ කියන්නේ නතරව සිටින්න එපා, ගමන් කරන්න එපා. අපි මොනවද කරන්න ඕන? කිසිවක්ම කළ යුතු නැත. එයන් අපි මුකුත් නොකර ඉන්න ඕන. කිසිවක්ම නොකර සිටීමටද අවශ්‍ය නැත. කිසිවක්ම කළ යුතු නැත. කිසිවක්ම නොකර සිටීමටද අවශ්‍ය නැත. තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්න එපා. මේ ලෝකේ තියෙන හැමදේම මට තේරුම් ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නව නම් මේ ලෝකේ තියෙන හැමදේම ඒ බොරුවක්, ඒ අවිද්‍යාවක්. ඔබට පේන්නේ ඔබ සිතූ ආකාරය, ඔබ පැතූ ආකාරය පමණයි. නමුත් ලෝකය කියන්නේ අනන්ත විශ්වය, පැතුරුණු දෙයක්. ඒක ඔබ දැනුවත් වෙච්ච ආකාරයට දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. සත්‍ය අතිශයින්ම ස්වභාවිකයි. ස්වභාවිකත්වය දැක තිබෙන්නේ සත්‍ය අවබෝධ කර ඌවෙකු පමණයි. අනිත් කිසිදු කෙනෙකු සත්‍ය දකින්නේ නැත. ඔවුන් සත්‍යයි කියන්නේ ඔවුන් සාදා ගන්නාලද මනක්කල්පිත භාවයකටයි. සත්‍යයට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. සත්‍ය තුළට පිවිසෙන කෙනෙක් නැහැ. සත්‍ය තුළින් පැමිණෙන කෙනෙක් නැහැ. සත්‍ය තුළ පිහිටා ඉන්න කෙනෙක් නැහැ. කෙනෙක් නැද්ද එතන සත්‍ය පිහිටනවා. කෙනෙක් ඇද්ද එතන සත්‍ය පිහිටන්නේ නැහැ. පුජ්‍යලවාදයයි පිහිටන්නේ. පුජ්‍යලේ සතු වැඩ කරනවා විඥාන දෙකක්. එකක් කාය විඥානය, අනික මනෝ විඥානය. මනෝ විඥානයේ සංයමය තමයි ලෝකෝත්තර සත්‍ය තුලින් ඇති කරන්නේ. ඒක තමයි සසරට හේතු වෙන විඥාන පද්ධතිය. ඊළඟට තියෙනවා කාය විඥාන පද්ධතිය. එදිනෙදා වැඩ කටයුතු, දැනුම, මතකය, ආවර්ජන වගේ දේවල් පවත්වාගෙන යන මොළෙහි ක්‍රියාකාරීත්වය. එතකොට බාහිර විඥාන පද්ධතියේ සංයමය තියෙන්න ඕන. ඒක ඇති කරගන්න පුළුවන් ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමෙන්, සංසුන් බවක් ඇති කර ගැනීමෙන්, වර්තමානයේ සිත පිහිටුවාගෙන සංසුන් වීමෙන් එයත් මෘදු බවට පත් කරන්න පුළුවන්. මොකද අපිට භාවනා කරන්න ගියාට පස්සේ අපි අර පුරුදු කරගෙන ගියපු වේගය සමහරලාට මේ කාලය තුල දැනෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියතොත් වාහනයක් වේගෙන් ගියර් එකක ගමන් කළා. ඒක නිව්ටල් කළත් නිව්ටල් එකෙත් ටික දුරක් යනවා. දිය විලකට ගල් කැටයක් වැටිලා අසංසුන් වුණාම ඒ ගල් කැටේ යටට ගියත් ටික වෙලාවක් යනතුරු ඒ අසංසුන් බව තියෙනවා. ඉතින් බාහිර ඥාණය ලෝකෙත් එක ගැටෙන්න සැලැස්සුවාම ඒ ගැටීම් එක්ක ඇති කරන කම්පණය යම් වේලාවක් පවතිනවා. සංසුන් කරන්න උත්සාහ කළා. නමුත් ක්‍රමානුකූලව සංසුන් වෙනවා. ඉතින් ලෝකෝත්තර ධර්මයේ තියෙන ස්වභාවයට අවධානය යොමු කිරීමෙනුත් ඒ වගේම වර්තමානෙහි කය පිළිබඳව කායගත සති කියනවා. වර්තමානයේ පිළිබඳව අපිට දකිනකොට අනිකුත් අවධානයන් වලින් තොරව ආස්වාස ප්‍රාස්වාසෙහි ස්වභාවයත් එක්ක හදවතේ ගැස්මත් එක්ක කාය නතා සතිය හෙවත් මේ සමස්ත ශරීරයේ පිළිබඳව ඇතිවන අවධානයත් එක්ක වර්තමානය තුළ යාට ඒ සංයමය ඇති කරගන්නත් පුළුවන්. දැන් බාහිර විඥාණයට නම් එයාට පවතින අරමුණක් අවශ්‍යම කරනවා. එහෙම නැතුව පවත්වන්න බෑ. බාහිර විඥාන ධාතුව අරමුණක් අවශ්‍ය කරනවා. එහෙම නැත්නම් අරමුණක් නොදුන්නොත් එහෙම බාහිර විඥාන ධාතුවට එයා කරන පළවෙනි කාර්යය තමයි නිද්‍රාවටපත් වීම. දැන් නිින්ද යනවා කියන්නේ ඒක තමයි. අපි නිින්ද යන්නේ අධ්‍යාත්මික විඥාන ධාතුවේ නෙමෙයි නිදාගන්නේ. අධ්‍යාත්මික විඥාන ධාතුව නිදාගත්තත් අවදීන් ඒක 24 පැයම අවදීන් ඒක මොළේ ක්‍රියාකාරීත්වයට එහා ගියපු තත්ත්වයක්. අපි නිද්‍රාවටපත් වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් අපි යාට ක්‍රියාවත් දීලා අවසන් කරනවා. ඒ අවසන් කරන හේතු ගොඩක් තියෙනවා. සමහරලාට සිය කැමැත්තෙන්ම කාලය හරි නිසා කාලය ලැබිච්ච නිසා විවේකයක් ලබා දෙන්න කියලා ක්‍රියාවෙන් ඉවත් කරනවා මොලේ. එහෙම නැත්නම් මොලේ අධික වෙහෙස වුණොත් මොලේ විසින් ප්‍රතික්ෂේප කරනවා ක්‍රියා. වාහන පදවත් දිහෙම නිඳ යන්නේ ඒකයි. අධික ලෙස වෙහෙසටපත් වීම නිසා. එහෙම නැත්නම් මොලේට අවශ්‍ය කරන ලේ ගමනය හෝ ඔක්සිජන් අඩුවීම නිසා ස්වභාවිකවම ප්‍රතික්ෂේප කරනවා. අරමුණු පරිහරණය කිරීම. තමා විසින් ප්‍රතික්ෂේප කොට නින්ද්‍රාවට සකසා දීමෙන් නින්ද්‍රාව ඇති කරගන්නත් පුළුවන්. මොළයේ විසින් ප්‍රතික්ෂේප කිරීමෙන්ද නින්ද්‍රාව ඇතිවන්නටත් පුළුවන්. නමුත් ප්‍රබල මානසිකත්වය තියෙන්නේ අපේ බාහිර පැවැත්මේ සංඥාවේ මානසිකත්වයට යටතින්. ඒකයි සමහර වෙලාවට උඩු මානසික විඥානය තුළ කෙනෙක් බොහොම යහපත් කෙනෙක් බවට පත් වෙනවා. එයා හැදිච්ච වැඩිච්ච පරිසරය, ඉගෙනගත්ත දේවල්, ධර්මයත් එක්ක හරි හොඳ යහපත් චර්යාවක් සහ පැවැත්මක්, ක්‍රියාවක්, කතාබහක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම පත් වුණත් එවැනි අය කියනවා තමන්ගේ අධ්‍යාත්මික සිත හරි කලබලයි, හරි නොසන්සුන්. ඒ තුළින් ඇති කරන පීඩාකාරීත්වය බොහොමයි කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා අධ්‍යාත්මික සිත වෙනම සකසන්න ඕන, බාහිර විඥාන ධාතු වෙනම සකසන්න ඕන. බාහිර විඥාන ධාතු වෙන සංසුන්කම පරිසරයේ ඇතිවන උෂ්ණත්වය පදනම් කරගෙන ඇති වෙන්න පුළුවන්. ආග්‍රහණය කරන වායුව පදනම් කරගෙන ඇති වෙන්නත් පුළුවන්. බාහිර මානසිකත්වය ඇති කරවන සෙම්පිත් කිපීම් හේතුවෙන්ද වෙනස් වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මික දර්ශනයයි වැදගත් වෙන්නේ. අධ්‍යාත්මික සිතයි අපි මෙහිදී සකසන්නේ. ඔබ බාහිර සිත සරල ක්‍රම වේදයකින්, කලමනාකාරීත්වයකින් මේක සකස ගන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය කරලා තියෙන්න ඕන සිත ඉක්මවන්න ඕනේ කියන වමනාව. සිත දුකයි කියලා අවශ්‍ය දැනගෙන තියෙන්න ඕන. සිත දුකයි. සිත කියන්නේ දුක උපදවන ධර්මයක්. වේදනාව උපදවන ධර්මයක්. නිහඬ බව ගැන කියා පාන්නට වචන නැත. ඒ නිසා නිහඬ බව නිහඬවම තේරුම් ගත යුතුයි. නිහඬ බව නිහඬවම තේරුම් ගත යුතුයි. ඒක හොඳට තේරුම් අරගෙන තමා තුළ ධර්මචර්යාව පවත්වන්න නිහඬ බව නිහඬවම තේරුම් ගත යුතුයි. මම දන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. මම නොදන්නේ මොනවද කියලාත් මන් දන්නේ නැහැ. මන් දන්නේ මොනවද කියලා මන් දන්නේ නැහැ. මා නොදන්නේ මොනවද කියලාත් මම දන්නේ නැහැ. ඇයි ඒ? නොදන්නාකම තුලත් දන්නාකම තුලත් පිහිටන්නේ කවුද? මමත්වය. යමෙක් දන්නාකමත් නොදන්නාකමත් දන්නේ නැත්තම් තමයි වැඩි හොඳ. එයා තමයි මමත්වය තුළ නොපිහිටන කෙනා. මා නොදන්නේ මොනවද කියලාත් මන් දන්නේ නැහැ. මන් දන්නේ මොනවද කියලාත් මන් දන්නේ නැහැ. මට ඇත්ත මොනවද කියලාත් මන් දන්නේ නැහැ. මට නැත්ත මොනවද කියලාත් මන් දන්නේ නැහැ. කලයුත්ත කරනවා, වියුත්ත වෙනවා. ගලා යෑමක් තිබෙනවා. ස්වභාවික හමා යෑමක්, ගලා යෑමක්, වලාකුලක් වගේ, සුළඟක් වගේ, ගඟක් වගේ නේද? ලොකු ක්‍රියාදාමයක්, සුළඟ හමායම වලාකුළ ලොකු ක්‍රියාදාමයක්, පාවියම ජල දහරාවක් ලොකු ක්‍රියාදාමයක්, පුජ්‍යලත්වයක් නෑ. දුක මමංකාරයයි. මමංකාරේ රත්නම් දුක නෑ. බුදුහාමුදුරුවන්ට ගොඩාක් අවස්ථාවන්වල निराහාරව කුසගින්නේ සිටින්නට සිදුුනේ නැද්ද? සිදුුණා. හැබැයි ඒ කිසිවක් දුකක් වුන්නේ නැත්තේ මොකෝ? කැමැත්තෙන් කැපවීමෙන්. ගොඩාක් කායික පීඩා විඳගෙන දුර බැහැර පයින් වැඩම කළාද? වැඩම කළා. ඒත් ඒව පීඩාවක් බවට පත් වුනේ නැත්තේ කැමැත්තෙන්. චේතනාවනේ දුක. ගස් යට නිදාගත් සැතපුනේ නැද්ද? සැතපුණා. දුකක් වුණාද? අපිට නම් නේද ගහක් යට නිදා ගන්න ලැබෙනවයි කියන එක මේ ලොකු ප්‍රශ්නයක්. ගහක් යට නිදාගෙන දිනනවද කවුරු හරි? ඉඳලා බලන්න ඕන. අන්දකීමක් හිටින ගෙදර තියෙනවනේ, ගේට්ටු අහගෙන ගෙදර තියෙන මිදුලේ ගහක් යට හරි පැදුරක් කියලාගෙන රැක් නිදාගෙන බලන්න ඕන. කඩි කී දෙනෙක් කාලා, පත්තායෝ කී දෙනෙක් කොට්ටියට ඇවිල්ලා මේ කෝබි කී දෙනෙක් කනේ රින්ගල, මදුරු කී දෙනෙක් කාලා ඇඟ තඩිස්සි වෙලා තියෙද කියලා බලන්න. මේ බුදු කෙනෙක්ගේ දිනචරියාව නේද කාලේ පැවතුනේ? පිරිසක් මේක තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දානවා. තව පිරිසක් ඒක තේරුම් කරගන්න බැරිකම මගේ දුර්වලකමයි කියලා කල්පනා කරලා තමන්ගේ දුර්වලකම් හදාගෙන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ගම්භීර ධර්මයක් තේරුම් ගන්න අපහසු නිසා, අවබෝධ කරන්න අපහසු නිසායි දේශනා කරේ. ඒ ගම්භීර ධර්මයේ මහත් වූ කැපවීමෙන් කෙනෙක් අවබෝධ කරනවනම් සතරාපා දුක්ඛයන් වලින් නිදහස් වෙන්න පුළුවන්. කොච්චර හීල් තලප ගෑල්ල වගේ හිටියත් මනස අන්තගාමී වෙන දැඩි භවෙන් යුක්ත නම් ඒකට මොකද වෙන්නේ? දැක්කනේ අන්තගාමී ස්වභාවයේ හේතුයි සතර පාන වලට යනවා. ඒ නිසා තමන්ගේ අධ්‍යාත්මික මනස තමයි දැන් අපි ගොඩාක් අය යහපත් වෙන්නේ පිටින්නේ. පිටින් යහපත් වෙලා යහපත් ලෙස කතා කරලා යහපත් ලෙස වචන පාවිච්චි කරාම අපි හිතන ලෝකෙට අපිව යහපත් ලෙස පේනවා ඇති කියලා. නැහැ, එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ හිත තමයි බලන්න ඕන. තමන්ගේ හිත යහපත් වෙන්න ඕන. වචනයට කලින් ක්‍රියාවට කලින් හිත යහපත් වෙන්න ඕන. යහපත් වෙනවා කියලා කියන්නේ අර ලෝකෝත්තර ධර්මානුකූලව තමන්ගේ සිත පිහිටුවා ගැනීම. ඒ කියන්නේ අටලෝ දහමින් නොසැලෙන තැනක සිත පිහිටුවා ගැනීම. අටලෝ දහමින් නොසැලෙන තැනක සිත පිහිටවන එක කාභියෝගය. අපි තියෙන ගැටලු කීපයකටත් සවන් දීලා උත්තර සපයන්න කැමති. ඉදිරිපත් කරන්න පින්නතුන්ට උපදින ගැටලු තියෙනවා නම් විඥානයයි සිතයි කියන්නේ දෙකක්ද එකක්ද? සමහර අය ඔක දෙකක් කියන, සමහර අය ඔක එකක් කියන. මම කියන විඥානයයි සිතයි කියලා විඥානය කියලා හෙකුත් නැහැ, හිත කියලා හෙකුත් නැහැ කියලා. ඔව්, විඥානය කියලා හෙකුත් නැහැ, සිත කියලා හෙකුත් නැහැ. එවිට මොකද හිතෙන්නේ? විඥානය කියලා හෙකුත් නැහැ, සිත කියලා හෙකුත් නැහැ. ඔබට තියෙනවා කියලාද හිතෙන්නේ, නැහැ කියලාද හිතෙන්නේ? ඒ කියන්නේ විඥානයයි සිතයි කියන්නේ දෙකකුත් නෙමෙයි එකකුත් නෙමෙයි. විඥානයයි සිතයි කියන එක ඒකීය ධර්මතාවයක, ද්විත්ව ධර්මතාවයක තියෙන දෙයක් නෙමෙයි. මේක විඥානය කියලා ගත්තොත් ඒක විඥානයක් වෙනවා. මේක සංඥාවයි කියලා ගත්තොත් ඒක සංඥාවක් වෙනවා. මේක හිතේ කියලා ගත්තොත් ඒක හිතක් වෙනවා. මේ එකම කෝපේ මගේ කියලා ගත්තාම මගේ වෙනවා, ඔබේ කියලා ගත්තාම ඔබේ වෙනවා. කෝපේ කයි මේ කඩේ තියෙනවා, සුපර් මාකට් එකේ තියෙන. එතකොට සුපර් මාකට් එකේ කෝප්පේ එක ගත්තහම අපි මුදල් දෙන එක මගේ කෝප්පේ. ඒක තෑග්ගක් දුන්නහම ඒක අම්මගේ තාත්තගේ, ඒක හාමුදුරුවන්ගේ කෝප්පේ වලට පත් වෙනවා. මගේ කෝප්පයක්, සුපර් මාකට් එකේ කෝප්පයක්, අම්මගේ තාත්තගේ කෝප්පයක්, හාමුදුරුවන්ට කෝප්පයක් මේක විඥානය කිව්වොත් ඒක විඥානය. දැන් අපි කරන්නේ මේ මේක විඥානයයි කියලා විඥානයක් හදා ගන්නවා. මේක නාම රූපයයි කියලා නාම රූපයක් හදා ගන්නවා. මේක සංඥාවයි කියලා සංඥාවක් හදා ගන්නවා. මේක සලායතන කියලා සලායතන ටිකක් හදා ගන්නවා. මේක ස්පර්ශයයි කියලා ස්පර්ශයක් කියලා හදා ගන්නවා. මේක තණ්හාවයි කියලා තණ්හාවක් හදා ගන්නවා. මේක අනිත්‍යයි කියලා අනිත්‍යයක් හදා ගන්නවා. මේක දුකයි කියලා දුකක් හදා ගන්නවා. මේක අනාත්මයි කියලා අනාත්මයි කියලා එකක් හදා ගන්නවා. මේව නිත්‍යයි කියලා නිත්‍යයක් හදා ගන්නවා. මේව අනිත්‍යයි කියලා අනිත්‍යයක් හදා ගන්නවා. මේව ආත්මයි කියලා ආත්මයි කියලා දෙයක් හදා ගන්නවා. ඔය හැම දෙයකින්ම සිද්ධ වුණේ කවරක්ද? පුජ්‍යලත්වය. දැන් අපි කවුරුත් තේරුම් ගත යුතු දෙයක් තමයි තේරුම් ගන්නවට වැඩි එහා තත්වයකට අපි ගමන් කළ යුතුයි. පිළිගන්නවයි කියන ස්වභාවයට එහාට අපි ගමන් කළ යුතුයි. උපාදානය කරනවයි කියන ස්වභාවයෙන් එහාට අපි ගමන් කළ යුතුයි. දැන් උත්තරයක් ලබා දුන්නට පස්සේ ප්‍රශ්නේ තුලින් නැගෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අපේ ප්‍රශ්නේ හමු මහත්තයගෙන් අහන්නේ ඒ ප්‍රශ්නෙට දැන් උත්තරයක් ලබා දුන්නනේ හම්බුනේ. ඒ ප්‍රශ්නේ තුලින් නැගෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? භවයට ගමන් කරන්නේ කුමක්ද කියලා. භවයට ගමන් කරන්නේ කුමක්ද? මහ පොළොව ඒකීය ධර්මතාවයක් හැටියට මහ පොළොව තියෙනවා. ඒක හැදෙනෝ ශ්‍රී ලංකාව කියලා රටක්, ඉන්දියාව කියලා රටක්, ජපානේ කියලා රටක්, චීනේ කියලා රටක්, ඇමරිකාව කියලා රටක්, ඉංග්ලන්ඩ් කියලා රටක් හැදෙනෝ. මහ පොළොවේ එහෙම රටවල් තියෙනවද? මහ පොළොවේ හිම රටවල් නැහැ. පුජ්‍යල సంతානවල තමයි ඔහොම රටවල් තියෙන්නේ. ඊළඟට මෙතන මිනිසුන් රාශියක් ඉන්නවනේ. දැන් මිනිසුන් රාශියන්ගේ ඉන්නෝ විල්සන් ඉන්නෝ, කලෝලිස් ඉන්නෝ, ඇඩ්ඩින් ඉන්නෝ, සිමියෝන් ඉන්නෝ, අප්පුහාමි ඉන්නෝ, ඈ සීලාවති, සිසිලාවති, සුමනාවති, සෝමාවතිලා ඉන්නෝ. එහෙමයි ඉන්නවද? ඒක අනුමර්ථන කවුරු හරි විසින්, අම්මා තාත්තා විසින්, හිතවතුන් විසින් අක්ෂරයක් ගලබලා දාපු ආමන්ත්‍රණික නාමයක්. එහෙමයි නැහැ. දැන් භවයක් තියෙනවයි කියලා අපි හිතාගෙන ඉන්නවා. භවයක් නැහැයි කියලා හිතාගෙනත් ඉන්නවා. ඇත්තෙන්ම භවයක් තියෙනවා හරි නැහැ හරි සෑදෙන්නේ අනාගතේ නෙවෙයි. අපි අනාගතේනේ. භවයක් නැහැ. මරණය පස්සේ භවයක් නැහැ. මරණයෙන් පස්සේනේ. හරි. තමයි භවයක් තියෙනවා. කොයි මරණයෙන් පස්සේ? හා? අපි බලමු මේ මොහොතේ භවයක් තියෙනවද නැද්ද කියලා. මේ මොහොතේ මේ දැන් මේ දැන් භවයක් තියෙනවද නැද්ද? මේ දැන් මම කවුද? ඔබ ඔබෙන් විමසන්න. මේ දැන් මම කවුද? මම ඇඩ්ඩින්ද? අප්පුහාමිද? සෙමියොන්ද? මේ දැන් මම කවුද? දැන් මේ දැන් මම කියලා එල්ලලා ඉන්නේ ඔබ අවිද්‍යාවකද විද්‍යාවකද? ඇයි ඒක එල්ලලා ඉන්නේ? අවිද්‍යාව අතහරින්න මනසේ. අවිද්‍යාව අතහරින්න ඥානේ. අවිද්‍යාව අතහරින්න ගුණයකින්. අවිද්‍යාව අතහරින්න දර්ශනේ. මේ මොහොතේ සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් නැති බවයි සත්‍ය. ඒ සත්‍යයට පිවිසුනාට පසුව එයාට මරණින් පස්සේ භවයක් ඇද්ද නැද්ද කියන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ මොහොතේ විද්‍යාව පහළ කරගන්න. මේ මොහොතේ සත්වයක් නෑ. මේ මොහොතේ පුජ්‍යලයක් නෑ. මේ මොහොතේ ආත්මයක් නෑ. මාර දෘෂ්ටියනේ. මාර දෘෂ්ටිය කියන්නේ අවිද්‍යා සහගත දෘෂ්ටිය තමයි. මේ මොහොතේ මේ සත්වයා පුජ්‍යලයා කියලා ගැනීම මාර දෘෂ්ටිය, මාර පාර්ශ්වික දෘෂ්ටියක්. මේ ඉඩම මගේ, මේ රට මගේ කියලා ගැනීම මාරපාක්ෂික දෘෂ්ටියක්. මේ ශරීරය මගේ, මේ සිත මගේ, මේ චින්තනය මගේ කියලා ගැනීම මාරපාක්ෂික දෘෂ්ටියක්. මේ තරහ මගේ, මේ ප්‍රේමය මගේ කියලා ගැනීම මාරපාක්ෂික දෘෂ්ටියක්. යාර සිතේ ඇති වෙන මේ ප්‍රේමය මගේ කියලා හිතාගත්තා. ඒ ප්‍රේමය කවුරුන් හරි හොරකම් කරයි කියලා හිතුණා. දියැල්ලෙන් පැන්න බේර ගන්න ප්‍රේමය බේර ගන්න දියැල්ලෙන් පැන්න. දැන් මේ මිනිස්යාගේ තියෙන ඇති වෙන අවිද්‍යාත්මක උමුතු භාවයන් නිසා හටගන්නා වූ මන්ද බුද්ධික ස්වභාවයන්. ඔහුට ප්‍රේමයක් නැහැ, ජීවිතයක් නැහැ, මොකක්වත් නැහැ. බේර ගන්න කරන දේවල් වලින් එකක්වත් බේරෙන්නේ. මේ ලෝකේ හැමෝම මේ මහන්සි වෙනවා තේරුම් ගන්න නොයෙකුත් දේවල්. මම මහන්සි වුණේ මේ තේරිච්ච ටික අතහැරගන්න. එක එක දේවල් තේරිලා තේරිලා මේ ඔළුවේ ගොඩ ගැහිලා තියෙනවා. තේරිච්ච ටික අතහැරගන්න. ඉතින් හරි මහන්සි වෙන ඔළුව කරකවකව නේද? මහන්සි වෙන තේරුම් ගන්න, තේරිච්ච ටික අතහරින්න. අන්න ඒක තේරුම් ගන්න. ඒතකොට ඔළුව සැහැල්ලු. තියෙන ටිකට තවත් ඒවා එකතු කරාම තව බර වැඩි වෙනවා මේ කරත්තේ. මේ බාහිර අතහැරීමක් නම් නෙමෙයි මම මතක් කරන්නේ. අධ්‍යාත්මිකව අවමල් රේණුවක්වත් නැතුව අතහරින්න. නූල් පොටක්වත් මොකක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. ඇටකටක්වත් ඉතුරු කරගෙන නැහැ. දැන් සමහර සායන හන්දල ඇටකටු ඉතුරු කරගන්න ඕනේ. අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කී කී ඉන්නේ ඇටකට ඉතුරු වෙලා. ඇටකටත් අතහරින්න. ඈ කේසා කේසා කේසා කී කී හිටෙන කෙස් ඉතුරු වෙලා. කෙස් අතහරින්න. ඒවට කියලා දෙන්නේ මේ කෙස් ලොම් ඔක්කොම අතහරින්න කියන්නේ. ඒ කේසා ලෝමා නඛා දන්තා චතු මංසන් ආහාරු අට්ටි කියනකොට අපේ අය ඒව අල්ල ගන්නවා. උන්වහන්සේලා ඒව අපිට කියලා දීලා තියෙන්නේ ඒක අතහරින්න. මේක මගේ කෙස් කියන එකෙන් අතහැරලා දාන්න. මේක මගේ කෙස් නෙමෙයි. මගේ නිය නෙමෙයි. මගේ ලොම් නෙමෙයි. මගේ මස් නෙමෙයි. මගේ හැම නෙමෙයි. මගේ නහර නෙමෙයි. මගේ ඇට නෙමෙයි. අතහරින්න දන්නේ නැතිකම තමයි බෞද්ධයන්ට සිද්ධ වෙලා තියෙන්නේ. අතහරිනව නෙමෙයි ණයට දෙනවනේ. බෞද්ධයෝ අතහරින්නේ ණයට දෙනවා. මොකද සුමනා සුජාතා පත්මා යසෝදරා නේද උප්පලවන්නා ලබනාත්මේ ඕනමට. මේ ආත්මෙම හිඟා කාලා හරි දාන දෙනවා ලබන ආත්මෙමට සුමනා සුජාතා යසෝදරා පත්තා වගේ අය ඕන. ඒ කියන්නේ ණයට දීම පොලියට දීම. ලැබෙනවා නම් හැමදේම මේ ආත්මේ ලබන්න. අනේ පිටසුදුතුමා වෙන්න මේ ආත්ම, සුමනා සුජාතා වෙන්න මේ ආත්මෙම. ආයි මොකද්ද නොදන්න ආත්මයකට යන්නේ? ඈ නොදන්න ආත්මකින් ඒක ලබන්න නැතුව මේ ආත්මෙම ලබන්න. එතකොට හිතන්න පුළුවන් අපි මේ දන් දෙන්න ඕන බලාපොරොත්තුවක් නැතුව කියලා. බලාපොරොත්තුවක් නැතුව දෙන්න එපා. බලාපොරොත්තුවක් ඇතුව දෙන්න. මගේ පස්සෙන් දිගටම මේ බල්ලෙක් පස්සෙන් ආවා මේ අර පාර දිගේ යන්නේ. පිස්සු බල්ලෙක්ද දන්නේ නැහැ කියලා කීප සැරයක් එළෙව්වා. ඒ බල්ලා ගියේම නැහැ මගේ පස්සෙන්ම ආවා. ඉතින් ඇටකටු ටික බිමට හැලෙන්නේ නැතුව විතරයි ඒ තරම් කෙට්ටුයි. මම දැනගත්ත මේ බල්ලා බඩිකින්නෙන් ඉන්නේ කියලා. මට ප්‍රාර්ථනාවක් තිබුණා. මම මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ බල්ලට බනිස් කිඩි දෙක තුනක් අරන් දුන්නා. මොකද්ද මගේ ප්‍රාර්ථනාව? බල්ලගේ බඩ පිරේවා. ඔන්න ප්‍රාර්ථනා. හාමුදුරුවන්ට දාන්නේ දෙන්න. හාමුදුරුවන්ගේ කුස පිරේවා. ඈ? ඔන්න ප්‍රාර්ථනා. අමර බෙහෙත් අරන් දෙන්න. අමර මේකෙන් ලෙඩේ සනීප වේවා. ඔය ඥාතීන්ට පින් දෙනවයි කියන එකේ තියෙන්නේත් එහෙමයි. ඒ ඥාතිය ජීවත් වෙලා හිටියනම් එහෙම එයා දැකලා මෙන්න මේ දිහා බලලා සතුටු වෙයි කියලා හිතට මට්ටමට එක කරන්න ඕන. එයා ජීවත් වෙලා හිටියනම් මේක දැකලා එයා සතුටු වෙයි කියලා හිතට මට්ටමට කරන්න ඕන. තියම් කිසි ස්වභාවයක බලා සිටින්න හැකියාව තිබුණොත් බලාගෙන ඉඳලා සතුටු සිත් ඇති කරගෙන යනවා. අසත්‍ය තුල ආත්මයක් තියෙනවා. පුජ්‍යලයක් ඉන්නවා. භවයෙන් භවයට යනවා. ඒක අසත්‍ය තුල පදනම් වූ අසත්‍ය තුල ගොන වූ ශක්ති විශේෂය. සත්‍යයට ප්‍රවේශනකොට සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, භවයක් නැහැ. භව නිරෝධෝනේ. භව නිරෝධෝ වෙනවා. නාම රූප නිරෝධ වෙනවා. සලායතන නිරෝධ වෙනවා. අර ශක්තියක් තියෙනවා. අවිද්‍යාවේ ශක්තිය. මගේ ඉඩම අවිද්‍යාවේ මගේ ඉඩම. එත මගේ දන්නේ නැහැනේ. ශ්‍රී ලංකාව අවිද්‍යාවේ ශ්‍රී ලංකාව. දෙමළ ජාතිය අවිද්‍යාවේ ජාතිය. සිංහල ජාතිය අවිද්‍යාවේ ජාතිය. මුස්ලිම් ජාතිය අවිද්‍යාවේ ජාතිය. ඒ තුල වේගයක් තියෙනවා. ඒ තුල ලෝභ ద్వේෂ මෝහ වෛරය තියෙනවා. සත්‍ය තුල අනේ උපත ලැබපු දවසේ ওই ඔක්කොගම ළමයි, ওই ඔක්කොම ජාතික ආගම ළමයි උපත ලැබපු දවසේ ආගම තිබ්බද නැහැ. මලාට පස්සේ ඒ අලු කරලා ගන්න අලු ටිකේ ආගමක් තියෙනවද? ආගමක් ජාතියක් නැති ලෝකයේ ආගමික අයිතිවාසිකම් ජාතික අයිතිවාසිකම් දෙන්න ගිහිල්ලා වුන් කරන්නේ රටක් පිටියට මිනිස්සු පිටියට රට හදන්න වෙනුවට රට අවුලෙන් අවුලට පක් කරනවා. සොහොම් පිටින්නත් ආගම් ભેදී හදනෝනේ. අඩුම ධර්මයේ රාජ්‍ය තන්ත්‍රයකට පුළුවන් උඹලා අඩුම ගානේ සොහොම් පිටින්නේවත් සමගිව හිටපල්ලා කියලා. එහෙම දාන්න පුළුවන් සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි මේ දෙමළ ભેදයක් නැතුව උඹල සොහොම් පිටින්නේවත් ඉඳපන්කෝ සමගී. ඒකෙන් නේද බලන්න බොරැල්ල කනත්තට ගිහිල්ලා. ඒක ක්‍රිස්තියානි කොටස වෙනවා, බෞද්ධ කොටස වෙනවා, මේ Hindu කොටස වෙනවා, මුස්ලිම් කොටස වෙනවා කියලා හරි ප්‍රශ්න. මේ මිනිස්සුන්ට ඉන්න බැරි හැටි, සොහොම් පිටින්නව සමගින් ඉන්න බැරි හැටි මොන තරම් අවිද්‍යාවක අන්ධකාරයක මේ මිනිස්සයා ඉන්නවද කියලා මොහොතක් සිතා බලන්න. න දැන් ගිරව් වුණාම ගිරව් විදියට එක රැණේ ඔක්කොම ටික ඉන්නවා. මේ මිනිස්සු එක රැණේ නැති හැටි. හරක් වුණාම හරක් ටික එක රැණේ ඉන්නවා එකතු වෙලා. පුදුම සමගියක් තියෙන්නේ. අභියෝගයක් හරි ආවහම හරක් ටික ඔක්කොම ටික එකතු වෙලා ඒකට මුහුණ දෙනවා. අර ওই විශාල ගවරංචු මීහරක් වගේ. ඉතින් මේ මිනිස්සු ටික එක රැණක එක රවුමක නැත්තේ. එහෙමනම් ලෝකයේ ඉන්න දියුණුවතුම සතා වෙන්ම දුර්වලම සත්වයා මිනිස්යාමය වෙන සතෙක් නැත. අප අලුතෙන් ගන්න දෙයක් හොයන්න එපා. බලන්න මල් ළඟ අස් කරන්න මොකද්ද තියෙන්නේ කියලා. අලුතෙන් ගන්න දෙයක් නෙමෙයි හොයන්න ඕන, අස් කරන්න මොනවද තියෙන්නේ කියලා. දැන් සමහර අය ඉන්නේ බණ හදන්නේ මේ මොනව හරි අරයන්. අරයන්න නෙමෙයි මල් ළඟ තියෙන ටිකක් පන්න ගන්න. මගේ ළඟ තියෙන මේ ඉතේ තියෙන කෙලෙස් මල ටිකක් අඩු කරගන්නයි මම මේ බණ හදන්නේ කියලා කල්පනා කරා. ගන්න දෙයක් නැහැ. ඉගෙන ගන්න දෙයක් නැත. ගෙනියන්න දෙයක් නැත. ඉගෙනගත්ත දේවල් ටිකක් අඩු කරලා යන්න. ගොඩාක් අය මගේ ධර්මය අහලා මට කියපු දෙයක් තමයි හාමුදුරුවන්ගේ බණේ ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ, මම කියන මහත්ය සහතික ඇත්ත ඔබතුමා කියන්නේ. මම කොහොමද ගන්න දෙයක් කිව්වේ නැහැ ඔබට. ඔබ ළඟ තියෙන දෙයක් හලන්න දෙයක් කිව්වා මිසක් මම ගන්න දෙයක් කියලා නැහැ. පසු කාලීනව තේරුම් අරගෙන අද ඉතාමත් අපිව ගෞරවයෙන් අදහන මිනිසුන් බවට පත් වෙලා තියෙනවා. ඒ අයම ගන්න දෙයක් නැහැ වහන්සේගේ බණේ. ඇත්ත ගන්න කිසිම දෙයක් නැහැ ඔබට. ගන්න දෙයක් දෙන්නෙම නැහැ. සමහර වෙලාවට හොයනෝ හොයනෝ හොයනෝ මේකෙන් අපිට ගන්න මොකද්ද ගන්න උඩ කියලා. මේ ගන්න බෑ මොකවත්. අවසානේ බණ කියලා ඉවරලා මම මෙතෙක් වෙලා දේශනා කරපු වචන බොරුයි කියලා කිව්වහම ඊට පස්සේ ගන්නම දෙයක් නැහැ. ඉතින් කල්පනා කරගෙන යනවා හාමුදුරන්ට පිස්සුද එහෙම නැත්නම් මට පිස්සුද කියලා නගරතර යනවා. ඉතින් ඊට පස්සේ හලන්න දෙයක් අපි මතක් කරන්නේ අපි ළඟ තියෙන බර ටිකක් එකතු වෙච්ච රැස් වෙච්ච ටිකක් හලමු අපි මේ ධර්මයේ තුල ඒකාත්මික වෙලා. අපි ගන්න දෙයක් හොයන්න ඕනේ. ඇති ගන්න දෙයක් තියෙනවා නම් තව ගන්න තියෙන වචී සංඛාර. ඈ රූප සංඛාර. මේ පංච උපාදානස්කන්ධේ සංස්කාර තමයි අපිට ගන්න තියෙන්නේ. ගන්නව නම් ගන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ විතරයි. වෙන මොකක්වත් නැහැ නේ ගන්න. මට කියන්නේ ඊට හරිය දෙයක් ගන්න පුළුවන්ද කියලා මිනිස්සුෙකුට. ඒකට උත්තරය දෙන්න ඊට හරිය දෙයක් ගන්න පුළුවන්ද බැරිද? ගන්නව නම් ගන්නේ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම නොවේද? ඒ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයකින් ගන්න හැම දෙයක්ම බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ ගන්න ඕන ධර්මතාවයක් හැටියටද අස් කරන්න ඕන ධර්මතාවයක් හැටියටද? අස් කරන්න ඕන ධර්මතාවයක් හැටියට. සංස්කාරක ධර්මයක්, උපාදාන ධර්මයක් නොවේද මේ ඉන්ද්‍රියන් තුලින් එන්නේ? එකෙන් කියන්නේ මේ නොගෙන ඉන්නේ කියන එක නෙමෙයි. ගැනීමේ නොගැනීමේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අවබෝධයේ ඒ තුල දක්වන්නා වූ සංඥාවේ ස්වභාවය තේරෙනවනේ. ජපානයේ නිෂ්පාදනය වුණු යම්කිසි යකඩවල නිර්මාණය වෙලා එනවා මෙහෙට යකඩ කොට. ඇවිල්ලා ඕව තියෙන වාහන සේල්වල උමු ලොක්කට දාලා දිගට තියෙනවා. යම් කිසි දවසක ඔබගේ වාහනේ බවට ඒකපත් කරගන්නවා. එතෙක් ඒවට දන්වැල් දාලා පොලිෂ් කරලා සෝදලා නඩත්තු කරලා පවත්වාගෙන සිටියේ කවුද? වාහන සේල් ඇකේ අයිතිකාරයා. දැන් ඉන්නේ ඔබ. එක එකිනෙකාගෙන් එකිනෙකාට ඒක මගේ උනේ කෙසේද? ඊළඟට ඒක තව කෙනෙක්ගේ අතට ගියාට පස්සේ ඒක ඒ කෙනාගේ වෙන්නේ කෙසේද? මගේ කියා දෙයක් හෝ අනුන්ගේ කියා දෙයක් ලෝකේ තියෙනවද? මේ තියෙන්නේ සංඥා ජාලයක් ගමන් කරන ස්වභාවයක් නිසා. පරම සත්‍යයක් ඇහි තුල නැහැ. මේක අනුන්ගේ කියලා සිතීමෙන්වත් මේක මගේ කියලා සිතීමෙන්වත් අපිට ගැලවීමක් නැහැ. මේක ලස්සනයි ප්‍රියයි මනාපයි කාන්තයි කියලා ගැනීමෙන්වත් අප්‍රියයි අමනාපයි පිළිකුල් සහගතයි කියලා ගැනීමෙන්වත් අපිට ගැලවිල්ලක් නැහැ. මේ තියෙන දේවල් ඔක්කොම අතහැරලා දාලා කැලේ ගියයි කියලා ඒව නැත්තම් අවශ්‍යතාවල් පූර්ණේ කරගෙන සිටියයි කියලා ඒක ගැලවීමට තියෙන සාධකයක් නෙමෙයි. තිබුණත් තියෙන්නේ බාහිරව, නැත්තම් නැත්තිත් බාහිරව. මේ වෙනස ඇති කරගන්න තියෙන්නේ අධ්‍යාත්මිකව. තිබුණත් තියෙන්නේ බාහිරව, නැත්තම් නැත්තිත් බාහිරවමයි. මේ වෙනස කරගන්න තියෙන්නේ අධ්‍යාත්මිකව. ඒ නිසා තමයි බිම්බිසාර මහ රජතුමා සෝහන් වුණේ. ඒකනේ රජෙක් කියලා හිතේ. සෝහන් මාර්ගඵලයට පත් වුණේ ඒකයි ඉතින්. එහෙයි ඉතින් රජකම දාලා ගිහිල්ලා සෝහන් වෙන්න බෑ. රජකම තීද්දි තේරුම් ගත්තේ. අපි දැකලා තියෙනවා සමාජය තුළ මේ ඉන්ද්‍රයන් අතරින් එක ඉන්ද්‍රයක් දෙකක් නැති අය. ඒ කියන්නේ ඇස් පේන්නේ නැති අය. එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති අය. ගඳ සුවඳ දැනෙන්නේ නැති අය ඉන්නවා. වයසට ගියාම රස දැනෙන්නේ නැති අය ඉන්නවා. ඒ එකක් දෙකක් නැතිවනේ ඉන්ද්‍රියන් 6ම කෙනෙකුට නැති වෙනවා. එයා මේ ලෝකේ ස්පර්ශ කරන්නේ මොන විදියටද? ඉන්ද්‍රියන් 6ම කියන්නේ ඇස්ස, ඇස්, කන්, නාස, දිව, ශරීරය, මනස. හයම නැත්තම් ලෝක ස්පර්ශ කරන්නේ කොහමද? ඔන්න රහතන් වහන්සේලාගේ ආර්ය ශ්‍රාවකයන්ගේ ලෝකේ ස්පර්ශ කරන විදිය. මොකද්ද? හයම නැත්තම් ස්පර්ශ කරන්නේ කොහමද? අන්න එහෙම. පොඩ්ඩක් කල්පනා කරලා මට ඒකට උත්තරයක් දෙන්න බලන්න. දුවලා දුවලා දුවලා දුවලා සැනසීම හොයන්න බෑ. සැනසීම නැත්තේ දුවන නිසා. නතර වුණාමයි සැනසීම තිබෙන්නේ. සැනසීම නැති හැම මොහොතකම බලන්න ඔබ දෙස. මෙන්න දුවන කෙනෙක් පේනවා. මෙන්න දුවනවා. මෙන්න දුවනවා. දුවන වෙන වෙහෙස ඇති වෙනවා. වෙහෙස මත තව වේගෙන් දුවනවා. අර පෙට්‍රෝල් ගහගත් වැදුණු බල්ලා වගේ දුවනවා, නලියනවා, තව වේගෙන් දුවනවා. ඒ ඉඳලා හිටලා දකින්න පුළුවන් වලිගේ හපන්නට කැරකෙන බල්ලෝ දකින්න පුළුවන්. කලාතුරකින් හෙවණැල්ලට බුරන අයත් දකින්න පුළුවන්. හෙවණැල්ල දැකලා හෙවණැල්ලට බුරන. කිසිම තැනක පිහිටිය යුතු නෑ, පිහිටවන්න ඕනේ කියන අදහසකුත් නෑ. පිහිටවන්න අවශ්‍ය නෑ. දැන් අපි කොහේ හරි මේක හිත පිහිටවන්න බලාගෙන ඉන්න ඕනේ. කිසිම තැනක පිහිටවන්න අවශ්‍ය නෑ. විවෘත මිනිස්සෙකුට, සත්‍යවාදී මිනිස්සෙකුට කොහොමවත් පිහිටවන්න ඕනේ නෑ. කිසිම දෙයක් ප්ලෑන් කරන්න ඕනේ නෑ. සත්‍යවාදී කෙනෙකුට කිසි දෙයක් මතකේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. සත්‍යවාදී මිනිස්සෙකුට කිසි දෙයක් මතකේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. බලන්න හරි වැදගත් කාරණේ කියන්නේ කිසි දෙයක් මතකේ තියාගෙන ඉන්න ඕනේ නැහැ සත්‍යවාදී මිනිස්සෙකුට. එයා උපරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ගෙදර තියෙන කෑමක් හරි හොරෙන් කාලා මේක ඇහුවොත් ඔයා මේක කෑවද මේ කේක් එකේ මේ කෑල්ලක් කපාගෙන කාලා තියෙන්නේ ඔයාද කියලා ඇහුවොත් නෑ කියන්න හිතාගෙන ඉන්නවා නම් තමයි ආයෙක මතක තියාගන්නේ. නෑ ඉතින් මම ඔය කේක් කෑල්ලක් බඩගිනි වෙලාවකින් කපාගෙන කෑවා. අනේ මොකද මේක කෑවේ මේ මේක මං ගෙදර ගමනක් ගෙනියන්න මේ හදාපු එක මේක උපන්දින තෑගකට දෙන්න හදාපු එක. එන අපි කඩේ එකක් අරන් යනවා මංගක් කෑවා එච්චරයි. නෑ කියන්නේ ඉතින් ඉතිව මතක තියාගෙන ඉන්න වෙනවා. එච්චරයි. සත්‍යවාදී වූ තැන, විවෘත වූ තැන බොරු කියන්නත් පුළුවන්. ඒ එතනයේ බොරු කියන එක ප්ලෑන් කරලා කරන කියන බොරුවක් නෙවෙයි, ස්ථානෝචිතව කියන සම්‍යක් ප්‍රයෝගයක්. ඒක ඒවලට ටක් ගාලා පරිසරය දැනගත්තා, තත්ත්වය මේකයි කියලා දැනගත්තා, ඒවලම ටක් ගාලා කියන ස්ථානට සුදුසු දෙයක් කිව්වා. දැන් ඒ නිසා ලෝකේ ජය ලබන්නේ ඇත්ත කියන අය හරි බොරු කියන අය හරි නෙවෙයි. ඒක ඉවලට හදා ගන්න ස්වභාවය. දැනට සුදුසු දේ කතා කරන නිසා ඇත්ත කීමක් හරි බොරු කිය. දැන් මම ඇත්තම කියන්න කියලා හිතුවොත් ඒක දෘෂ්ටියක් වෙනවා. මම හැමතැනම ඇත්ත කියන්න කියලා හිතුවොත් එහෙම අර බොරු කියනවට වැඩිය ඒක අනිත් පැත්ත. එයාට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. මම ඇත්තම කියනවායි කියලා හැම පදනමක ඉන්න එපා. මම බොරු කියනවායි කියන පදනමේ ඉන්නත් එපා. ඔය ඇත්තත් අතහැරලා බොරුවත් අතහැරලා ජීවත් වෙන්න. තමන් මේ විදියට දේශනයක් කළාම මිනිස්සෙක් නරක මිනිහෙක් වෙනවද කියලා මට කියන්න. වෙන්න විදියක් නැහැ. මම බොරු කියන්න කියලා කිව්වේ නෑ. ඒ වගේ විද්‍යාත්මක ඥානයක් තිබ්බහම මේ ලෝකයම ජය ගන්න පුළුවන්. සාර්ථකත්වය කියන එක අතිශයින්ම ලබන්න පුළුවන්. දියුණුව කියන එක අතිශයින්ම ලබන්න පුළුවන් ඔබට. ඒ නිසා තමයි ලෝකයේ සමස්ත ජනගහනයේ 85ක් 90ක් විතර ඉතිහාසයේ මේ බෞද්ධය බවට පත් වුනේ මෙන්න මේ ආකාරයේ දාර්ශනික ධර්මයේ ගත්ත නිසා. එහෙම නැතුව අර සංකල්පමය බුද්ධ ආගම වැඩන්නේ නැහැ. සංකල්පමය බුද්ධ ආගම වැඩන්නේ නැහැ. සංකල්පමය ආගම් වලට යෑමේ කිසි වැඩක් නැහැ. මිනිස්සුෝ අධ්‍යාත්මය තුල ප්‍රබෝධය ලබන්න ඕන. ලාංඡන ඔය ලාංඡන හැටියට ඔහි තිබුණා වේ. ඔව පිත්තල කෑලිනේ. ආගමිකයෙක් බවට පත් වෙන්නේ නැහැ ඇඳුම් වලින්. දැන් වෙන්නේ එහෙමනේ, පැවිද්ද වෙන්න හදන්නේ සිවුරෙන්. මුස්ලිම් වෙන්න හදන්නේ ඇඳුමෙන්. කතෝලික වෙන්න හදන්නේ ඇඳුමෙන්. ලෝගුවෙන්, ලාංඡනයෙන්. බෞද්ධ වෙන්න හදන්නේ ලාංඡනයෙන්, කොඩියෙන්. එයා මට එහෙම එකක් තියෙනවා. ඉතින් පාරම්පරික සම්මතයක් නිසා ඒක හොය තිබුණා වේ. කල්ලතෝනි වේ වගේ මොකක්වත් නැතුව ඉන්න අවශ්‍ය නැහැ. ඒ ඕනම කෙනෙක් ඕනම ලාංඡනයක් තියාගන්න. ඒක අපේ පාරම්පරිකව ලැබුණු සංඥා ටික. දැන් ඔය සික් ජාතිකයෙක් බණ අහනවා නම් එයාගේ ඔළුවේ තියෙන ජටාවත් එක්ක එයා බණ අහයි. ඒක ප්‍රශ්නයක් නැහැ. එයාගේ ජට ඒ පාරම්පරික සංස්කෘතිය. ඒක ඉපමණකින් ඒක සීමා වෙනවා. ඒක ඉපමණකින් ඒක අත්හැරෙනවා. ඔබ හොඳ කෙනෙක්ද? ඔව් මම ඉතා හොඳ කෙනෙක්. ඒක අතිශයින්ම භයානකයි, දුකට බොහොම හේතුවක්. ඔබ නරක කෙනෙක්ද? ඔව් මම නරක කෙනෙක්. ඒකත් අතිශයින්ම භයානකයි. ඔබ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවන්න. එහෙනම් මම කවුද වෙන්න ඕන? කිසිවෙක් නොවන්න. කිසියෙක් නොවුනහම ඉතින් මොකුත් නැහැ නේ. ඒක තමයි වෙන්න ඕන. රැයක් දහවලක් නැහැ. කාලයක් නැහැ. ආරම්භයක් පැවැත්මක් අවසානයක් නැහැ. කර්මයක් නැහැ, විපාකයක් නැහැ. පිළිගැනීම් නොපිළිගැනීම් නැ. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා නැ. පෞපින් නැ. පෞපින් කන්ත හර නිවන් දගෙන ගෙන පෞපින් දෙක අතහරිනවා. හොඳ වැඩ කරනවා. පෞපින් දෙක අතහරිනවා. අර මං කිව්වේ පිනක් කිරීමේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඒකයි. සායනාන්තලා ගෙදරට වඩම්මල දානයක් දෙනවනම් ඒ සායනාන්තලට දාන දෙන්න සායනාන්තලාගේ කුසගින්න නිවාගෙන අද දවසේ ආගමික කටයුතු කරා. එච්චරයි. ඒ තුලින් නේද තමන්ගේ හිතේ සැහැල්ලුව උපදින්නේ. ඒක නේද වැදගත්. ඒ තුලින් නේද දහන චේතනාව කියනක නිවැරදි වෙන්නේ. මනාව තුන්සිත සකසා ගන්නවා කියන්නේ ඒක. ධර්මයට පිහිට ධර්මයේ තුල පිහිටනවා කියන්නේත් ඒකමයි. මුදාහරින්න, අතහරින්න, නිදහස් කරන්න. 100%ක්ම මනස අතහැර දමන්න. කැටි වෙන ස්වභාවය, ගණීභවනේ වෙන ස්වභාවය නැතිව යනවා ඔබේ මනස ඔබ අතහැර දැම්මහම. අතහැරීමත් අතහැර දමන්න. කිසිදු දෙයක් අල්ලා ගත යුතු නෑ. සියල්ල අතහැර දමන්න කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. සියල්ල අතහැර දමන්න, අතහැරීම අතහැර දමන්න. දරාගෙන කිසිදු රූපයක් නැත, වේදනාවක් නැත, සංඥාවක් නැත, සංකාරයක් නැත, විඥානයක් නැත, දරාගෙන නැත. මෙහි ධර්මෙහි තියෙන සුවිශේෂත්වය තමයි පිළිගන්න ධර්ම නෙමෙයි දේශනා වෙන්නේ, විමර්ශනය කරන්න ධර්ම. දැන් ඔළුවේ ටිකක් වෙනද බණක් ධර්මයක් යවකට වැඩියේ මොළේ ස්නායු ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා කියලා තේරෙනවා ඇති. චුට්ටක් වැඩියෙන් කැප වුණොත් එහෙම පොඩි ඔළුවේ කැක්කමකුත් එක්ක එනවා වගේ දැනේ. ඔත ගමනක් යන කෙනෙකුටයි දෙපා මහන්සිය තියෙන්නේ. කල්පනා කරන කෙනෙකුට, විමසන කෙනෙකුට, ඔළුවේ යම් අවදියක් සිද්ධ වෙනකොට චූටි ක්‍රියාශීලීත්වයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා පිළිගන්න දහමක් නෙවෙයි විමසන්න දහමකුයි අපි දේශනා කරන්නේ. විමසන්න කොටසක් ඉතුරු කරලයි මෙතරම් අපි දේශනා කරන්නේ. ඉතිරි කොටස ඔබ විමස ගන්න ඕන, ඔබ ක්‍රියා කරන්න ඕන. අපි බෙදලා දෙනවා, ඔබ අනලා කන්න ඕන. ආර්ය ධර්මය ප්‍රකට කරගත් කෙනෙක්ගේ දැක්ම මෙහිමයි. ගඟට නොබැස ගන් නියුරේ සිට බලාගෙන සිටීම වැනි. ඇස ගලාගෙන යනවා. කන නාසය දිව ශරීරය සිත ගලාගෙන යනවා. හැබැයි මේ ඉන්ද්‍රයන්ට බැසගන්නේ නැහැ. එයා ගං යුරේ ඉන්නේ. ඒ කියන්නේ ගඟට ඇවිල්ලා නැහැ. ඉන්ද්‍රයන් වලට පිවිසිලා නැහැ. ඒ නිසා ගඟේ ගහගෙන යන ජලය රසනේද සීතලද කියලා දන්නේ නැහැ. ගඟේ ගහගෙන යන අපද්‍රව්‍යයත් එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ගඟේ ගහගෙන යන වටිනා නොවටිනා දේවලුත් ප්‍රශ්නේ නෙමෙයි. ගඟේ ඉන්න කිඹුල්ලු මාළු ගැනත් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව එයා ඉන්නේ ගං ඉවුරේ. ඒ නිසා ඔබත් ගං ඉවුරට එන්න, ගඟට බහින්න නැතුව. දැන් ඔය ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ ගඟේ ගහගෙන එන ඒවත් එක්කනේ. ඉන්ද්‍රියන් ඔස්සේ ගහගෙන එන ඒවත් එක්ක තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ගං ඉවුරට එන්න. ඊට පස්සේ ගඟේ ගහගෙන යන දේවල් ගහගෙන යාවේ ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තුලින් තමයි අර ගඟේ වේගය, එහෙම නැත්නම් ඉන්ද්‍රයන් හේතුවෙන් තමන් ඇති කරගන්නා වූ කම්පන වේගය නැති වෙන්නේ. ඒක වෙන ක්‍රමයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ පීරිසියට අපි ඇති කරගන්න බැඳීම ඔස්සේ නේද ඔබේ කම්පනය හටගන්නේ? නැතුව මේ පීරිසිය ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. මේ බේසි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ මොකක්වත් නැහැ. මේකේ අයිතිකාරයේ මොකක්වත් නැහැ. කිසි කෙනෙකුට මේ පීසිය අයිති නැහැ. මේ අයිතිය මත නේද ප්‍රශ්නේ තියෙන්නේ? ඉතින් ඒ අයිතිය කියන එක නැති වුණාට ප්‍රශ්නේ නැහැ නේද? සරලයිනේ. දැන් මම මේක මෙහෙම විසි කරනවා. දැන් මම ඒක විසි කරන්න හැදුවට විසි කරේ නැත්නම් ඒක මේ කෝප්ප සෙට් එකේ ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් නිසා පරමාර්ථය පරමාර්ථයක් ලෙස අවබෝධ කරගත්තට සම්මුතියෙන් සම්මුතිය මොකන්ද කියලා එයා අඳුරනවා. මේක මගේද, මේක අනුන්ගේද, මේකේ විය යුත්තේ මොකද්ද, මේක ඉවත් කළ යුත්තක්ද, මේක තබා ගත යුත්තක්ද, මේක පැවැත්විය යුතු දෙයක්ද, නොපැවැත්විය යුතු දෙයක්ද කියලා සම්මතෙන් එයා දැනගන්නවා. තේරුණාද? මේක සාධාරණ ක්‍රමවේදයක් මත මේක බිඳුනයි කියලා ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. සාධාරණ හේතුවක් මත අතක් වැදිලා කෙනෙක්ගෙන් බිමට වැදෙනවා. එහෙම නැත්නම් මගේ මතක් ඇදලා එතන කම්පන වේගයක් නැහැ. මා විසින් මේක හිතාමතා කුඩු කරන්න ගියාම ඒක පිස්සු ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒව නැත්නම් කවුරු හරි මට මේකේ මමත්වයක් තියෙනවද නැද්ද කියලා බලන්න මේක පොලේ ගහන්න ගියොත් එහෙම එතන යම්කිසි අසමබර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නමුත් මේක ඉබේ අත වැදිනා මෙහෙම බින්දිනවා. එතකොට බින්දිනා නේ එච්චරයි. දැන් අපි මේක කරන්න ගියොත් බින්දින්න ගියොත් එහෙම එතනත් තියෙන මමත්වයේ ක්‍රියාවලියක් නේ. මම මේකට බැඳීමක් නැහැ කියලා පෙන්වන්න. එතකොට බැඳීමක් නැති ස්වභාවය ඔප්පු කරලා පෙන්වන්න බෑ ලෝකෙ කවදාවත්. තේරුණානේ? බැඳීමක් නැති ස්වභාවය ඔප්පු කරලා පෙන්වන්න බෑ. එහෙමනම් ඉතින් අපි හිතමුකෝ ජීවිතය ඇති කර ගැනීම බැඳීමක් නැති ස්වභාවයක්ද ඒක? සියදි විහානි කර ගැනීම. තමන්ගේ බෙල්ල වැල්ලා ගන්න එක. පිරිසිගෝපියක් වගේද නේ? බෙල්ල වැල්ලා ගන්න එක මේ මැරෙන එක දියැලෙන් පල්ලෙහාට පයින් එක. ඒ මමත්වේ නැති ස්වභාවය හරි බැඳීම් වලින් විරහිත ස්වභාවය හරි ප්‍රකට කරන්නා වූ දෙයක් නොවේ. ඒ නිසා මේ පිරිසි එක එහාට එච්චර වටින්නේ නැහැ. එච්චර වටින්නේ නැහැ. හොඳම පිරිසි කූට්ටමක් වුණත් රුපියල් 1500ක් ඇටි වෙන්නේ නැහැ. ඒකේ ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි නේ. දැන් අපි පිනට දෙනවා, පරිත්‍යාග කරනවා, ඊට වැඩි මුදල් සහ ත්‍යාග තවත් කෙනෙකුට. නමුත් ඒ වුණාට මේක අත්තරෝමතික ලෙස මේක කුඩු කරන්න කැමති වෙන්නේ නැහැ. මේක පරිත්‍යාග කරන්න පුළුවන් මට මේක කෝප්පේ මේක ඔබ මේක පාවිච්චි කරන්න කියලා. ඒක තමයි විද්‍යාත්මක පැවැත්මේ තියෙන ලක්ෂණය. හැබැයි තෝ මම මේක රාස නැහැ කියලා කුඩු කරලා බලන්න ඔප්පු කරන්න බෑ. ඈ එහෙම තියෙනවා නම් ලක්ෂණයක් කෙනෙක් ළඟ ඒක ඇත්තට සුදුසු තන්තේකුත් නෙමෙයි. දැන් අපි දැකලා නැද්ද වාහන වලට ආදරේ නැතුව පාවිච්චි කරන ඩ්‍රයිවර්ස්ලා? එහෙම නැත්තම් පුජ්‍යලෝ ඉන්නවා නේද? ඒගොල්ලෝ අපි දකින්නේ මේ හොඳ අය හැටියට නෙමෙයි, එකක් අඥාන ක්‍රියාවලයක් හැටියට දකින්නේ. බලන ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවාම සිවුරු ගොඩාක් පිළිගන්නකොට කොසල් රජුරු ඇහුවා උච්ච සිවුරු මොකටද කියලා. විසි කරනවද කියලා අහන්න කිව්වා. එහෙම විසි කරන්නේ නැහැ. ඒ සිවුරු ගන්නවා. ඊට පස්සේ මේව තුවා හැටියට භාවිතා කරනවා මෙතනින් ඇඳලා ඉවර වුණාම. ඊට පස්සේ තව මහන්න නාන කඩ පුළුවන් නම් ඒව මහනවා. එහෙමත් බැරි වුණාම ඒව පාපිසි වලට ගන්නවා. නැත්තම් භාජන පිස දාන්න ගන්නවා. එහෙමත් බැරි නම් ඒවා කුටි හදනකොට මැටි වලට අනලා කුටියට දානවා. ඒ මැටි ශක්තිමත් වෙන. එහෙමනම් ඔබ තේරුම් ගන්න බුදුදහමේ අතහැරීම කුමන අතහැරීමක්ද කියලා. ඒ වැරදි විදිහේ අතහැරීමක් තේරුම් ගත්ත නිසා තමයි සමාජයේට ශාල ප්‍රශ්නයක් වෙලා තියෙන නිර්මාණශීලීන වෙන්නේ ක්‍රියාවිරහිත තත්ත්වයකට සමාජයපත් වෙලා තියෙන මේ බුදුදහම ගත්ත ඍණාත්මක කෝණය නිසා ලංකාවට විශාල අහිතකර භාවයක් ඇති වෙලා තියෙනවා. තමාගේ අභිමානයේ පහළට හෙළන ගතියක්වත් ජේෂ්ඨත්වයේ විශිෂ්ටත්වය පහළට හෙළන ගතියක්වත් මේකේ නැහැ. ජීවිත අකාර්යක්ෂම වෙන ස්වභාවයක් කිසිසේත්ම නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න ඔක්කොම පැවිදිය යුතුයි කියලා න්‍යායක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් විමසුවා ආනන්ද හාමුදුරුවෝ, මේක පැවිදි නොවි බැරිද? පුළුවන් ආනන්ද. වැඩියෙන්ම ධර්මය ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ පැවිදි වුණාමනේ ඒ කාලේ. හේතුව YouTube එක නැහැ. උදාහරණ දෙන්න කාලේ YouTube තිබ්බේ නැහැ. වෙබ්සයිට් තිබ්බේ නැහැ. පෙන් ඩ්‍රයිව්ස් තිබ්බේ නැහැ. CDs තිබ්බේ නැහැ. රේඩියෝ තිබ්බේ නැහැ. අයිෆෝන් තිබ්බේ නැහැ. ධර්මය ආශ්‍රය වෙන්නේ මහාන වුණාම තමයි. මහාන වෙන්නම වෙනවා. වැඩිපුර ධර්මය ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක මේ ධම්ම කියන්නේ එක පැත්තක්. ධර්මය කියන්නත් පුළුවන්, සේවාවක් කරන්නත් පුළුවන් අය තමයි මහාන කරන්න කියලා තියෙන්නේ. ඒකනේ රොට්ටි අය, කොර අය, මිටි අය, ඇද වෙච්ච අය, ඇසක් අන්ධ වෙච්ච අය, ගොත අය මහාන කරනවද? මහාන කරන්න තහනම්. ඇයි? මේක අර ධර්ම සේනාවක් හදලා අනිත් අයට ධර්මය බෙදා දෙන යම්කිසි කට්ටියක් ඉන්න ඕන නිසා ඒකට කැමැති පිරිසකට මහාන වෙන්න පුළුවන්. එහෙම නැතුව මහාන වෙන්න ඕනේ මේ ධර්ම අවබෝධය කරගන්න කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒ කාලේ මේ ගිහි බෞතුන් සිටියා ගිහි ජීවිතේ ඉඳගෙනම බණ කියන උපාසකවරු හිටි බවට සූත්‍ර ධර්මවල සඳහන් වෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. කොතන ඉඳගෙන හරි ඒ අය ඒ දහම් සේවාවේ සියලු දෙනා මේ දෙනවා. ඒ දහම් රසය ලබනවා. ඒ තුල ඉන්නවා. ඔබ මැදිහත් වීමෙන් තමයි ඔබේ මනස අවුල් බවට පත් වෙන්නේ. දැන් ගෙදරත් එහෙමනේ. දෙන්නගේ ප්‍රශ්නෙට තව එක්කෙනෙක් මැදිහත් වෙනවා. මැදිහත් වුණාම දැන් තුන් දෙනෙක්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තුන් දෙනාගේ ප්‍රශ්නයක්දී තව ඔකට පුතත් සම්බන්ධ වෙනවා. පුතත් සම්බන්ධ වුණාම දැන් හතර දෙනෙක්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හතර දෙනාම කෑ ගහනකොට මේ තුන් හතර දෙනා සාමකාමී කරන තව එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒක පස් දිනෙකේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔක කොහොම ගිහිල්ලා ඒක පවුලේ ප්‍රශ්නයක් බවට පත් වෙලා ඥාතීන්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙලා ගමේ ප්‍රශ්නයක් බවට පත් වෙලා ඔක රටේ ප්‍රශ්නයක් බවට පත් වෙන දෙයකවත් නැහැ. ඒක නිසා එහෙම තමයි ප්‍රශ්න උඩුදුවන්නේ. දැන් ඔය ආගමික ජාතික ප්‍රශ්නත් ඇති වෙලා තියෙන මේ දෙන්නෙක් අතර ඇති වෙච්ච ප්‍රශ්නය ඒක ජාතික ප්‍රශ්නයක් සහ ආගමික ප්‍රශ්නයක් බවට පැතුරු නව මේ සංගීත ප්‍රසංගයකදී මේ කැප් එකක් ගලව ගැනීම දෙන්නෙක් අතර නිකන් ඇති වෙච්ච දෙයක්. අරයාගේ කැප් එක විසින්න මෙයා ගහලා ඔළුවට. ඒ අතර ඇති වෙච්ච ප්‍රශ්න දෙකට යනවා. ඒ නිසා මම කියන කෙනා මැදිහත් වීම තුළ ප්‍රශ්නය තව තව තව තව තව තව පුජ්‍යලත්වයේ ඉදිරිපත් කරන තරමට දාරතන එකතු වෙන්නේ පුජ්‍යලයේක්නේ. තව පුජ්‍යලේ තව පුජ්‍යලේ තව පුජ්‍යලේ එකතු වෙන පුජ්‍යලේ ගොඩක් ඇති වෙච්ච තැන ප්‍රශ්නේ වැඩි වෙනවා. අපේ මනස තුල පුජ්‍යලත්වයේ හේතු ගන්වන්න ගන්වන්න ප්‍රශ්න වැඩි වෙනවා. පුජ්‍යලත්වයේ තුලින් ප්‍රශ්න විසඳන්න යනෙහි ප්‍රශ්න වැඩි වෙනවා. පුජ්‍යලෙක් හැදෙත නෙමෙයි. දැන් ව්‍යාපාරයක් කරන්න ගියාම පුජ්‍යලෙක් හැදෙට ව්‍යාපාර කරන්න ගියොත් ව්‍යාපාර දියුණු කරන්න බැරි වෙනවා. ව්‍යාපාරයක් කරන්න ඕන පුජ්‍යලෙක් හැදෙට නෙමෙයි ව්‍යාපාරයක් හැදෙට. ව්‍යාපාරයක් කරන්න ඕන ව්‍යාපාරයක් හැදෙට. බිස්නස් එකක් කරන්න ඕන බිස්නස් එකක් හැදෙට. පුජ්‍යලෙක් හැදෙට කරන්න හොඳ නෑ ඒක. දැන් මම දේශනය කරන්න ගියොත් එහෙම පුජ්‍යලේ කැටියට එතකොට පුජ්‍යල දේශනා කරනවා. දේශනය කරන් ධර්ම දේශනාවක් කැටියට පුජ්‍යලේ කැටියට නෙමෙයි. දැන් අපි අහන්න ගියාම පුජ්‍යලේ කැටියට පුජ්‍යල මතෙත් එක්කමයි තමන් කොච්චර හරි කැළතෙන්නේ. එතනින් එහාට යට යන්න බෑ. පුජ්‍යලේ කැටියට අහන්න එපා. ඔළුවේ තියෙන දේවල් හාලලා විවෘතව අහන්න. සත්‍ය නම් සත්‍ය සත්‍ය විදියටම වැටහි, අසත්‍ය නම් අසත්‍ය අසත්‍ය විදියටම වැටහි. ඔබට ධර්මයේ තුලින් දියුණුවක් ඇති වෙයි. දැන් ධර්ම දේශනා කරන්න ගියාමත් පුජ්‍යලයක් හැටියට දැන් මගේ ආකල්පයේ බින්ද කියලා ඉවර වෙලා එහෙමනුත් මේක ඔප්පු කරන්නම ගමන් කරනවා. පුජ්‍යලේ හැටියට නෙවෙයි නම් ගමන් කරන්නේ. ඕනම වෙලාවක ඕනම කාරණයක් වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒකයි පුජ්‍යලේකින් පුජ්‍යලත්වයකින් තොරව ව්‍යාපාරයක් කිරීමෙන් රැකියාවක් කිරීමෙන් ධර්මයේ ඇසීමෙන් ධර්මයේ දේශනා කිරීමෙන් මේ හැම එකෙදීම දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියන්නේ ඕක. සල්ලි වලින් නිවන් දකින්න බෑ, මිල මුදල් වලින් නිවන් දකින්න බෑ. ඉතින් අපේ අම්මලා තාත්තලා බුරුදු වෙලා ඉන්නේ මේ ටයිල් කැටේ දීලා අර තොරණ හදලා මේ තොරණ හදලා වලාකුළු බැම්මක් ගහලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. හාමුදුරන්ට මොනවා හරි ටිකක් පූජා කරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. එහෙම දකින්න බෑ. දානං සග්ගස්ස සෝපානං මිසක් නිබ්බානං සෝපානං කියලා නිවනට සෝපානයක් කියලා නෑ. ඈ මේක ප්‍රඥාවෙන් දකින දෙයක්. ඒ ප්‍රඥාවෙන් ඒ නිවැරදි කිරගැනීම කරන්නේ නැත්තම් ඒක හරි ගැටලුවක් වෙනවා. ගොඩාක් පන්සල්වල සභාපතිත්වය වගේ දේවල්, ලේකම් වගේ දේවල් තනතුරු අරගෙන පන්සල්වල ලේකම්වරු කරන්න පින් වලට වැඩි ඒගොල්ලෝ දන්නේම නැතුව ඒගොල්ලන්ට රැස් වෙනවා පව්. ඒක හොරගම් කරනවා කියන එක නෙමෙයි මං කියන්නේ. ඒගොල්ලෝ ළඟ මාන්න උද්දච්ච අවිද්‍යාව ටිකක් අට ගන්න පටන් ගන්නවා. ඒ තුලේ ඊළඟට ඒ කරන දේවල් ප්‍රඥාව පදනම් කරගෙන නැතුව කීර්තිය, ප්‍රසිද්ධිය, බලය, නිලය නොයිකුත් නොයිකුත් දේවල් පදනම් කරගෙන කරන්නා වූ ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඒකයි වැඩි. දානය වුණත් පින කියන එක පදනම් කරගෙන කරන්න නැතුව වුණොත් එහෙම එක දානයක් වෙන්නේ නැහැ. තමන්ගේ හිත සතුටු වෙන ආකාරයෙන්, හිතේ සතුට පමණක් ඉතුරු වෙන ආකාරයෙන් යමක් ක්‍රියා කිරීමේදී තමයි දානයක් පින්කමක් බවට පත් වෙන්නේ. දැන් අපි නිවන් දකින්න මොකද කරන්න ඕන? හොඳ උත්තරයක් දෙන්න බලන්න මොකද කරන්න ඕන. ආසාවල් නැති කරගන්න. ඒක ආසාවක් නෙවෙයිද? ඒකත් ආසාවක්. එහෙනම් ඒකත් නැති කරගන්න ඕන. ඒ ආසාවත් නැති වෙන්න ඕන. ආසාවල් නැති කරගැනීමේ ආසාවත් නැති වෙන්න ඕන. ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? මමත්වය නැති කර ගන්න ඕන. ඒක මමත්වයක් නෙවෙයිද? ඒ මමත්වයක් නැති වෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද එතකොට? ඒක ක්‍රියාවක් නෙවෙයිද? ක්‍රියාවක් තමන්ගේ ප්‍රශ්නේ අතහැරලා අල්ලපු ප්‍රශ්නෙට බැන්නා. ඒ ප්‍රශ්නේ යාගේ, ඒ ප්‍රශ්නේ යාගේ, මෙයාගේ මමත් නැති කරගන්න ප්‍රශ්නේ තිබ්බේ. අර වාන්තේ ක්‍රියාව නැති කරගන්න ප්‍රශ්නේ, ඒ වැදේක තිබ්බේ ආසාව නැති කරන ප්‍රශ්නේ. තමන්ගේ තමන්ගේ ප්‍රශ්නේ විසඳගත්තාම හරි. මේ සැනසීම හැම තැනම තියෙනවා. මාළුවෙක් වැවක ඉඳගෙන ඒ මේ අත පීනමින් වේගෙන් හොයනවලු පිපාසයට වතුර ටිකක්. වේගෙන් පීන පීන හොයනවලු පිපාසයට වතුර ටිකක්. පස්සේ ටික වෙලාවක් තමා ළඟ තමන් අතර වෙලා බලනකොටලු තමන්ට තේරුනේ මේ මම ඉන්නේ ජලයේ කියලා. ඒ නිසා ඔබත් මේ සැනසීම තුලම ජීවත් වෙනවා. ඒත් ඒ සැනසීම නොදක ඒ නිවීම නොදක ඔබ නිවීමක් හොයනවා. හරියට කොයි වගේද? අර වැවේ පීනල හොයනවා පිපාසයට වතුර ටිකක් මාළුවා. ඔබත් ගඟක වැවක පිපාසයට වතුර ටිකක් හොයන මාළුවෙක්. මේ ධර්මය ගොඩනැගෙන්නේ හරි අපූර්ව ආකාරයකට. පුජ්‍යලත්වයට බාහිරින් තමයි ධර්මය බලය දහම් කුසලය කියන එක ඇති වෙන්නේ. එතින් සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ තමගේ මනසයට අනුගත කර ගැනීම හෙවත් ධම්මානුධම්ම ප්‍රතිපatti කියන ඒ අධ්‍යාත්මික මෙහෙවීම හතර තුළ ඔබට ධර්ම අවබෝධය කරගන්න තියෙන ක්‍රමවේදය. වෙන ක්‍රමයක් නැහැ. මේ හැම වචනයකම සතර සතිපට්ඨානයත් අන් සූත්‍රත් ධම්මපදේ තියෙන ගාථාත් සියල්ලම තියෙනවා. හැම ධර්මයක් තුළම නිර්වාණ රසය තියෙනවා. ඒ හැම දෙයකින්ම වැඩෙන්නේ ඒ ධර්මයම තමයි. ඉතින් අපි සම්මත වැරදි සංඥාවන් වලින් ධර්මය ප්‍රකට කරවන එකට අවම කිරීමට සද්ධර්මයේ නිතරම ශ්‍රවණය කිරීමෙන් ප්‍රකට කරන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවෙන් ධර්මය කියන කෙනෙකුට තමයි පැටලිල්ලක් නැතුව නිරෝධය පිණිස නිවන පිණිස ධර්මය කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවේ යුක්තව කියන කරුණු කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් පමනක් ඇසීමෙන් පමනක්මයි නිවන් ධර්මය තුළ ප්‍රකට වෙන්න පුළුවන්. අනිත් ඒවායින් පුළුවන් ඉගෙන ගැනීමට සහ විභාගයක් ලැබීමට වගේ දේවල් වලට පුළුවන් අනිත් අයගෙන් ඉගෙන ගැනීමෙන්. ඒකත් හොඳයි. ඉතින් ධර්මය වැඩිපුර අහන්න, අහන්න සලස්සන්න, ඔබට නොදැනි ඔබ තුළ ඉතුරු වෙයි සැනසීමක් ඇති වෙලා තියෙනවා. මන් දන්නෙත් නෑ ඒක කොහොම ඇති වුණාද කියලා. දැන් මේ දේශනාව දහම් කුසලයක් ඇති වුණු දේශනාවක්ද නැද්ද කියලා ඔබේ මනස තුළ ඔබ පරීක්ෂා කරලා බලන්න. සාංගික දානයකට වඩා, කඨින පිංකමකට වඩා එක භාවනා වැඩසටහනකින් ඔබට කුසල් වැඩෙනවා, නිවන් ධර්ම වැඩෙනවා. තාම පැහැදිලිද? කඩන පින්කම් 100කට වැඩියේ, කඩන පින්කම් දහස දහසකට වැඩියේ ධර්ම අවබෝධය කර ගැනීම වටිනවා. ඇදෙලිනේ ඇදෙලේ. බුදුරජාණන් වහන්සේට දිනකට කෝටි වාරයක් වන්දනා කිරීමට වඩා ලොකු වන්දනා කිරීමක් තමයි, වැඩි වන්දනා කිරීමක්, වැඩි අය අගේකින් යුතු වන්දනා කිරීමක් තමයි සද්ධර්ම අවබෝධය කිරීම, සද්ධර්ම ශ්‍රවණය කිරීම, ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරය කිරීම, බුදුහාමුදුරන්ට වන්දනා කරන්න ප්‍රතිපත්තිමය වශයෙන් හරමත් වන්දනා කරන්න. නමුත් ඒ එහි අගය පෙන්වන්නයි කෝටි වාරයක් වන්දනා කළාට වඩා අගයක් එහි ලබා දෙනවායි කියන කාරණයක් අපි මතක් කරන්නේ. ඒ හැමදෙනාම පුළුවන් තරම් සද්ධර්මයේ ඇසීමෙන් ඔබට චින්තනය කරලා ගොඩනගා ගන්න බැරි ශක්තියක් ගුණයක් ධර්මයේ තුලින් ඔබට ඇති කරා. ඒ නිසා ඔබ කෙනෙකුට ලබා දෙනෝ නම් ධර්ම 10 ආදී ප්‍රමුඛ කොට ලබා දෙන්න, ඔබත් ධර්ම 10 ආදී ප්‍රමුඛවම ලබන්න. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.